හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනාමත්ම අපි අද දවසේදීත් සතියේ ඉරිදා දිනයන්හි ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:00 ආරම්භ කරන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාව මේ අවස්ථාවේදී උදෑසන 10:00 වෙලා විනාඩි 12ක් පමණ ගත වෙලා අද 2017 වර්ෂයේ ජූලි මාසයේ දෙවනිදා. ඉතින් අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් වශයෙන් අපි යෝජනා කරලා තිබුණා සූත්‍ර දේශනා දෙකක් එකට සාකච්ඡා කරන්න කියලා. සුදු බ්‍රහ්ම සූත්‍රය සහ ද්විතීය ගෝපාලික සූත්‍රය ඇටියට නම් කරලා තිබුණා. ඉතින් කල්යන මිත්‍රයන් ඒ දකින්නේ නැති. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් සත්‍යීතුමාට ආරාධනා කර සිටිනවා මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි සත්‍යීතුමානි. සම්මා සම්බුද්ධ සරණයි. නමස්කාර කරමු තථාගතයන් වහන්සේට. අපේ වන්දනීය වූ ගෞරවනීය වූ ශාස්ත්‍රඥ වහන්සේට, සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාදයක් ආදරයෙන් භක්තියෙන් ප්‍රතිසිතින් සෙනෙහසින් නමස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව පවත්වන්නට තීරණය කරලා තියෙන්නේ තුරු බ්‍රහ්ම සුත්ත, තුදු බ්‍රහ්ම සුත්ත කියලා සමහර පොත්වල ඇති ධර්ම සංයුත්තේ සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ. ඊටෙන් කලින් හැමදාමත් වගේම අප සිහිපත් කරගතිය තියෙනවා ධර්ම වාක්‍ය සත්‍යීමේදී ඉන්ද්‍රිය සංවරය, සීලය, ආහාර පිළිබඳ කල්පනාකාරී වීම, ශරීර චලනයන්, ශරීර ස්වභාවයන් තීරණය කර ගැනීම, සතිමත් අවබෝධයෙන් බලා සිටීම වැදගත් බව මූලික ගුණන් අවශ්‍ය මූලික පදනම් ලෙස පිටින් ඉඳලා පටන් ගන්න හැමදාම. මේ ධර්ම සාකච්ඡාවේ ගුරුවරයෙකු නැහැ. අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ මුල් තැන තියාන අපගෙනම හොයලා බලනවා. පසුගිය සතියේදී කිව වගේම සැබෑ ගුරුවරේ පහන් කනුවක් නොවේ කැඩපත, සැබෑ ශිෂ්‍යයා එක් තමා දිහාම එකපතින් බලන්නේ. ජීවිතයේ තුල ගැඹුරුම වෙනසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි අවංකවම නිරෝධයට මනස මුකල වෙස්තාවක් අවංකවම මට්ටෙන්දී අකැසුනොත් මට පරම සත්‍ය අවබෝධය අවශ්‍යයි කියලා ඒ තත්ත්වයේම ලොකු වෙනසක් වෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තරී ඒ තත්ත්වයේම අපි පැතුම් ආධ්‍යාශයන් ආවේග කායික මානසික පුරුදු සැලසුම් කිරීම, තීරණය කිරීම, තීරණ ගැනීම, දානික කාලසටහන් වෙනස් වෙන්නටත් පටන් ගන්නවා. එනිසා අපි කතා කරන්න ඔහුගෙන් අහනවා අවංකවම නිරෝධය සඳහා නඹුරු වීම මනසේ හදවතේ ගැඹුරු මනසේ ආධ්‍යාත්මිකව පවතිනවාද කියන එක. සාරත්ති නගරයේදී මේ සිදුවීම සිදු වුණේ සාරත්ති නගරයේ තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ රාත්‍රියේ සිදු වුණේ බොහෝ විට නාසයේ මධ්‍යම රාත්‍රියේ මනුෂ්‍ය නොවන්නම් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එනකෝපන සමයේන කෝකාලිකෝ භික්ඛු ආබාධිකෝ හෝති බාල හිලාන. ඒ කාලයේ ඒ පළමු සූත්‍රය කෝකාලික කියන භික්ෂුව දේවදත්ත ස්වාමීන් වහන්සේගේ මිත්‍රයා බොහොම ධනවත් සුපෞලකින් පැවිදි වෙච්ච කෙනෙක්. ලාභ සත්කාර නිසා විශේෂයෙන් සාරිපුත්ත මහා මුග්ගල්ලාන කියන ඒ පරම කල්යාණ මිත්‍රයන් දෙදෙනා ගැන වෛරයක් ඇති කරගත්තා. ඒ කෝකාලික ඇත්තා දේවදත්ත ස්වාමීන් වහන්සේගේ මිත්‍රයා කෝකාලික හාමුදුරුවෝ අසනීප වුණා ඉතා දැඩි ලෙස. සූත්‍ර දෙකෙන් පළවෙනි එක මේ කතා කරා. අතකෝ තුරු පච්චේක බ්‍රහ්ම එයා වෙනස්ම ඉන්න බ්‍රහ්ම කෙනෙක් හැටියට ඉන්නේ කියන අර පොදු භාවිතයේ පවතින බ්‍රහ්ම ලෝකයේ කියන ඔය වෙන්න පුළුවන් ඒ නිසා වෙන්න පච්චේක කියලා වචනයක් තියෙන්නේ. ඒ ඇත්ත අභික්ඛන්තය රත්‍ය අභික්ඛන්ත වන්න වන්නෝ බොහෝම පහපත් වර්ණයක් ඇතිව මුළු ජීවිතවනේම ආලෝකවත් කරගෙන කෝකාලික භික්ෂුන් වහන්සේ ළඟට ගියා. කෝකාලික භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහසේ ඉඳලා වඳින්නට තරම් දෙයක් නැහැ එයා තුළ. ඒ නිසා අහසේ ඉඳලා කිව්වා පසාදේහි කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාණේ සිත්ත. සාරිපුත්ත මොග්ගල්ලාණයන් පිළිබඳ ඔබේ සිත පහදවා ගන්න කිව්වා. පේතලා සාරිපුත්ත මොග්ගල්ලාණ සාරිපුත්ත මොග්ගල්ලාණ බුද්ධා වහන්සේ බොහෝ ප්‍රේමනාපයි ප්‍රේසීලයි. කෝසිත සෝත කුත්තේ කෝකාලික ඒ විශ්ව අහනවා ඔබ කවුද කියලා. සෝතේ බ්‍රහ්ම ඇත්ත උත්තර දෙනවා අහන්තුරු පච්චේක බ්‍රහ්ම. අර්ථ කතාවේ කියනවා අතීතේ ඒ කියන්නේ මේ අදුපාද්‍යන් හැටියට වහන්සේ හැටියට හිටියන ඒකයි හිතුනේ අපරාධ මායිති මෙයා විනාශ වෙන්න හදන එකින් බේරගත්තොත් හොඳයි කියලා තමන්ගේ ගෝලයා නිසා. හොඳට ඉගෙන ගන්න තෝරන කතාවක් උට නනුතුම් අවසෝ භගවත අනාගාමි වියකතු මිත්‍රේ අවසෝ එවත්නි භාග්‍යතුන් වහන්සේ විසින් ඔබ අනාගාමි ත්‍ත්වයේ ඉන්නවා කියලා නේද තීරණය කළේ. අත කිංචර හිදාගත්තු ඉතින් ඒ එහෙමනම් ඇයි මෙහෙට ආවේ? පස්සේ ආවංචිතේ ඉඳන් අපරද්දන් බලන් තමන් වැරදිච්ච තරම් මායි වචනේ අපිට පාටිය නම් අපරාධයන් කියන එක වැරදිච්ච තරක් හැටියට තමන් නොකරගත් අපරාධය කියලා. ඒකට ඒ ඉතුරු බ්‍රහ්ම මෙන්න මේ ගාථාව කියනවා. අපි අහලා තියෙනවා නමුත් ඉගෙන ගන්න හොඳයි. මේවා අපේම දිව ඇතුළ තියෙන අනිත්‍යයට ගන්න එපා. අනිත්‍යයට පමණක් ඒ වගේ කීම් පවරන් දෙපා. තමන් වගේ කීම ගන්න අපි කැඩපත් බවටපත් වෙනවා. පුරිසත්වයි ජාතස්සෙ කුඨාරි ජායතේ මුඛි ඉපදෙන එක්කොට කටේ කෙටේනෙකුත් ඇතිවයි ඉපදෙන්නේ. කැපෙන පොරුවක් ඇතුවයි ඉපදෙන්නේ. යායන් චින්දති අත්තාන ඒ කෙටේරියෙන් තමන්ම කපල දා ගන්නවා. බාලෝ බුද්ධිමත් නැති එක්කෙන දුබ්භාසිතම් බණන් නොකියන්ට ඕන දේ කියලා කී කියා. අපි ඒ ගෲප් එකේ ඒ කණ්ඩායම ඉන්න බව හොඳට මතක තියෙන්න ඕන. පිසුනා වාචා, පබුසා වාචා, සම්පප්පලාපං සාවාදා වලින් ඈත්ල නැන්නම් අපිත් ඒ ගොන්නේ. ඉරග දාතා යෝ නින්දියම් පසංසෙත් අප කරන දෙයක් කතා කරන්නාගෙන හිතුව තොරුම ඔබත් ඉතන්න ඔබ ගැන යෝ නින්දියම් පසංසෙත් ප්‍රශංසා නොකළ යුතු ඇත්තන්ම ප්‍රශංසාවට භාජනය කරනවා. නින්දාව ලැබිය යුතු එක්කෙන අගේ කරනවා. තං වා නින්දති යෝ පසංසියෝ ප්‍රසංසා කලේතු අගේ කලේතු කනාත ගරවා කරන නින්දා කරන පහත් කොට සැලකෙන මේ අප කරන දේවල් කතා කරන්න දැතිලු පිචිනාති මුඛේන සෝකලින් එයා කටින් ලොකු අවාසනාවක් රැස් කරගන්නවා කලින් කියලා කියන්නේ අවාසනාව අවාසිය දුක කියන්නේ අපි එකට අද පැතිරෙන ධර්ම සාකච්ඡාවේදී අවශ්‍යයි. ලොකු අවශ්‍යයක් එකතු කර ගන්නවා. බෑඩ් ලක් එක. කලිදාතේන සුඛං නෙවින්දති. ඒක එකතු කර ගන්න අවශ්‍යතාව නිසා සත්‍යයක් නිවෙන්නේ නැහැ. ඒක කටින් කෙරෙන දේවල්, දිවෙන් කෙරෙන දේවල්. අත්තමත්තු අයං කලි අර සුරු ග්‍රහණ. සම්මන්දම කියා ගන්නවා වෙන්නේ දැන් මේ ඇත්තට කියලා දන්නේ අපමත්තකෝ අයං කලි යෝ අක්ෂේසු ඝන පරාජයෝ මොනහරි කැසිනෝ වගේ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් මේ සාදු කෙලියකට ගිහිල්ලා පෙරදුනොත් එන ධන පරාජයක් වුණොත් ඒක ඉතාම කුංචි පරාජයක් සබ්බස්සාපි සහාපි අත්තන අයමේම මහන්තතරෝ කලීයෝ සුගතේසු මනං පදෝසේ යහපත් ජීවිත ගත කරන යහපත් මාර්ගයේ ගමන් කරන සත්‍යාබෝධය සඳහා උනන්දුවෙන් ගමන් කරන නැත්තං ඒ පූර්ණත්වයට පත් වෙච්ච නැත්තං කෙරෙසි මනස දූෂණය කරගත්තු අපතින් සිදු වෙනවා මේ 2017 දී අයමේව මහන්තතරෝ කලි මේ කිතා විශාල පාඩුවක් ලකෝම වාසනාවක් අර සල්ලි නැතුණා හැකියාව නැති වුණා පරාජය වුණා ගිනමක් ඇදුනේ නැහැ කියන ඒ අවාසනාවට වඩා ලකෝ අවාසනාවක් අර මනස දූෂණය කරගත්තාම සත්‍ය අවබෝධ මාර්ගය ගමන් කර නැත්තම් ගැ. සතන් සහත් සානන් නිරබ්බු දානන් ඒ කතාවට මා යන්නේ නැහැ. ඒ අර අබ්බුද නිරබ්බුද ඒ විදිහට තියෙනවා මේ කල්පයන් වර්ෂයන් වනස් කළ ඊළඟ සූත්‍රයේ කුඹක් කතා කරන නිසා මෙතෙන්දී කයින් කරමු. ඒකෙදි චිත්‍ර අවධානයක් මම සිං යොමු කරන්නේ අයං අරියතරෙහි නිරයන් මුපේ නිරබ්බුද ලක්ෂයක් එහෙම 36ක් සහ තව 5ක් කියන 41ක් එකතු කරන නැත්නම් නිරබ්බුද 36ක් සහ අබ්බුද 5ක් ඒ වචන දෙකට චිත්‍ර අවධානය යොමු කරන් දෙපා ඒ කල්පයේ චිත්තන ගෙවෙන කාල සීමාවක් ගැන තමයි කතා කරන්නේ වර්ෂ මිලියන බිලියන ගන්න. අයං අරිය කරෙහි නිරන් උපේ. මේ ආර්යයන්ට ගරහන එක්කන. ඒ වගේ දුක්ඛ සත්‍යයකට පත් වෙනවා. වාචම් මනංච පනිදාය පාපකම්. වචනයි මනසයි මේ පාපේ ජීවු කරලා. විශේෂයෙන් එක්කෙන අනුන්ගේ ශ්‍රද්ධා විනාශ වෙනවා. ඒ නිසා ඒකයි වෙන්නේ. බුද්ධිමත් නුනොත් ඒ දැන් මේ අත්තක් සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ඒ අතිශයින්ම තේසළු අතිශයින්ම ශාන්ත අතිශයින්ම උත්තමෝ ඇත්තන්ගෙන පුංචි අලාභයක් නිසා පුංචි අවාසියක් නිසා වයිස බැරගෙන ඒ ඇත්තන්ගේ අගුණ කිව්වා සිනිසා තමයි ඒ බ්‍රහ්මෝරුපව ඒක ආවේ ඒ ඇත්තට ඒකේ කරන් දෙපා කියා මතක තියෙන්න ඕන අපි සාරිපුත් මහ මොග්ගල්ලාන වගේ උත්තමයන්ගේ ආදරේ තියෙනවනම් හදවතින්ම අපේ ජේෂ්ඨ සහෝදරය අපි යන මාර්ගයේ ගමන් කරපු එකන ධම්ම සේනාපති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සියයතාවි ජනිතීවන් සාරිපුත් හරියට අම්ම කෙනෙක් වගේ කෙනෙකු සෝවාන් කරන්න පුළුවන්. අතිශයින්ම කාරුණික සායකයෙක්. දැන් අපි උන්වහන්සේ කියන ශ්‍රද්ධාව පිටර ගන්නවා නම් උන්වහන්සේගේ මිත්‍ර දෙවි වරුන් දෙවතාවියන්ට ධර්ම වරුන්ට අපේ මනසත් එන්ටිට තියෙනවා ඒ වාසිය අපි හිතා ගන්නට ඕන. ඊට පස්සේ කෝකාලික සුත් ඒකෙන් සම්බන්ධ සාවක්කේදී මෙයක් සිද්ධ වෙනවා. අතකෝ කෝකාලිකෝ බික්කු ඒ කෝකාලික භික්ෂුන් වහන්සේ යේන භගවත් එන උපසංකම් බුදුරජාණන් වහන්සේ ළඟ ගියා. උපසංකම්ිත භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. උන්වහන්සේ ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේට ගෞරවාන්විත නමස්කාර කරලා පැත්තකින් ඉඳගත්තු. පැත්තකින් වාඩි වෙච්ච කෝකාලික භික්ෂුව භාග්‍යතුන් වහන්සේට කියනවා. බලන්න හිතක් නක්ලා කොච්චර දේ කරනවද කියලා. පාපිච්ඡාභන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන. පාපිකානං ඉච්ඡානං අසංගත. භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න ලාමක ආශාවන්ගේ ලාමක බලාපොරොත්තු වල වශයෙන් ගිහිල්ලා. ඉච්ඡා කියන වචන අපි ඉගෙන ගත්තා. ඒ පාපිකෝ බලාපොරොත්තු වල පැත්තට ගිහිල්ලා. ඒනම් මුත්තේ භගවත් කෝකාලිකම් දික්කුවේ දෝෂේ භාගතුන් වහන්සේ කෝකාලික පිටිසේ කියවා මා හේවං කෝලික අවචේ කෝලික කවදාවත් එහෙම කියන්නේ නැපා මා හේවං කෝලික කෝකාලික අවචේ මේ කියන්න දෙපා නොකියුවොත් හොඳයි සසාදේහි කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාණ චිත්තං සාරිපුත්ත මොග්ගල්ලාණගෙන සිතේ පහදවා ගන්න උන්වහන්සේලාගෙන ගෞරවාන්විත වෙන්න ඒකල සාරිපුත්ත මොග්ගල්ලාන මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න අතිශයින්ම ප්‍රේමනාප දෙන්නේ. ඉතාලම මැනමින් හැතරෙන දෙන්නේ. දෙවෙනි වතාවට භාග්‍යතුන් වහන්සේට එහෙම කිව්වා තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේ එයා කියනකොට තුන්සරයක් මෙහෙම කිව්වා. අතකෝ කෝකාලිකෝ බික්ඛු උත්තාසන භගවන්තං අවිවාදිතා පදක්ඛිනං කත්වා පක්ඛා. එතකොට ආචින බුදුරජාණන් වහන්සේට ඊට කලින් කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන මම හිංචාපි මේ බන්තේ භගවත් සද්ධායිකෝ පච්චේකෝ මම භාග්‍යතුන් වහන්සේ කියන දේ පිළිගන්නවා. වහන්සේ කියන දේ මම බාර ගන්නවා. ඒ වුණාට සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න පාප ඉච්ඡා ඇති දෙන්නේ කියලා කිව්වා. ඒ කිය කතන්දරයක් තියෙන පස්සේ සාකච්ඡාවේ කතන්දරේ කවුරුරි කියන්න තාප්ටි කියන්න පුළුවන්. අත් කෝකාලික භික්ෂුව භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරලා පදකුණු කරලා උන්වහන්සේ වතේ නමස්කාර කරලා ඉතින් යන්නේ ගියා. බොහෝ විට බොහෝ අනුගාමිකයන්ට හිතෙන් ඉඳ තිනවා තමන්ගේ ගුරුවරයා ඇත්තට මේ වටපිටාව ගැන අවබෝධයක් නැහැ කියන්නේ. ඒක හේතුව තමයි අපිට හිතාගන්න බැරි ලෙසින් යැත්තු කාරුණිකයි උපේක්ෂා සාගතයි අපි හිතන යැත්තන්ට තේරෙන්නේ නැහැ කියලා. අපිට හිතෙනවා ඒගොල්ලෝ ගුරුවරුන් රවට්ටන්න පුළුවන් කියලා. අචරපත්තන් තක්කෝ කාලිකස දික්කුණු ටික වෙලාවක් ගිහිල්ලා ටික වෙලාවකින්ම යත්තාගේ ශරීරයේ චූටි චූටි ගෙඩියෙන්න පටන් ගත්තා. පොඩි තලයට වගේ අබයට වගේ ඒවා. ඒවා ටිකක් ලොකු වෙලා මුන්නට වගේ ලොකු වුණා. ඊට පස්සේ තවත් ලොකු වුණා. ඊට පස්සේ විශාල වෙලා හරියට බෙලි ගෙඩියක් තරම් ලොකු වෙලා පිපිල පිපිලා ලේ සරවගලන් ගත්තා. කෝකාලික භික්ෂුව තේනේව ආබාධේන ඒ ආබාධේන මේ ගියා. කාලංකතෝ කෝකාලිකෝ භික්ඛු පදුමන් නිරයන් උපද්දි. සාරිපුත්ත මොග්ගල්ලාණන් චිත්තං ආඝාතිත. සාරිපුත්ත මොග්ගල්ලාණන් දෙදෙනා වහන්සේගෙන හිත වෛර බැඳගෙන කෝප වෙලා ඒකෙන් එයා විශාල අනාත්‍යයක් කරගෙන නරක තැනක ඉපදුණා. පදුමුනි දෙය කියන්නේ. අපි ඒක වගේන දීර්ඝ සාකච්ඡාවට පස්සේම අත්කෝ සහ බ්‍රහ්මා සහම්පති සහම්පති බ්‍රහ්ම අභික්ඛන්තය රත්තියා ඒ ලක්ෂණ රාත්‍රි බොහොම ප්‍රේමනාපව දිවිලෙන ශරීරයක් එක්ක තථාගතයන් වහන්සේ වෙතට ආවා. ඇවිල්ලා නමස්කාර කරලා පැත්තකින් හිටගත්තා. වහන්සේ මිටගෙන සම්ප්‍රති බ්‍රහ්ම බුදුරජාණන් වහන්සේට කිව්වා කෝකාලිකෝ භන්තේ බික්කු කාලංකතෝ කාලංකතෝ සුභන්තේ කෝකාලිකෝ බික්කු පදුමන් නිරං උපපන්නෝ සාරිපුත්ත මොග්ගල්ලාන සිතිත්තං ආදාදේ. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන දෙදනාගෙන හිත වෛර බදගෙන තරහමනාප වෙලා එයා පදුමේ කියන්නේ නිරේපදුනා කියලා. මට කියන්න ඕනේ තෝරදෙන් සාරිපුත්ත මොග්ගල්ලාණයන් ගැන අප්‍රසාද ඇති කරගත්ත එක්කෙනා ගැන තව අවධානයෙන් ඉන්නවා. ඒ තමයි ආධ්‍යාත්මික ලෝකයේ ස්වરૂපිය. අපේ හිත වැඩ කරන විදිහ ලෝකේ තරම් දන්නද තමන් දන්නවා දෙවියොත් දන්නවා. අර කච්චානහාම මහ කච්චානහාම කිය අත්තානන් කිය අතාවේ සිටේවා පිනන්ත සාදු. න පරිවචන සූරු න පරිවචන මුනි. වෙන කෙනෙක් අපෝ මුනිවරේ කිවට අපු මුනිවරේ වෙන්නේ නැහැ. වෙන කෙනෙක් අපි හොරේ කිවට අපි හොරේ වෙන්නේ නැහැ. තවන් තමන්ගෙන දන්න විදියට දෙවියන් දන්නවා. ඊට පස්සේ මේක කියලා සහම්පති බ්‍රහ්ම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා පැතිකුණු කරලා තත්ත්ව වන්තරදායි එතනදීම අතුරු දහන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ රාත්‍රියේ ගෙවිලා ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලාට කතන්දරය ආචිවෝ මේ මෙද සිද්ධ වුණා. ඊට පස්සේ භික්ෂුවක් ඇරුවා කීර කීර දීගන්න පොබන්තේ පදුමේ නිරේ ආයු ප්‍රමාණ කොච්චර දිගද ඒ පදුමේ නිරේ ආයු ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීගං කෝපීකු පදුම නිරේ ආයු ප්‍රමාණ. ඒ පදුම නිරේ ආයු ප්‍රමාණ දීර්ඝයි බොහොම දීර්ඝ කාලයක්. නැතන් සුකරං සංඛාතු එත්තකානි වස්සානි ඉතිවා එත්තකානි වස්ස සතානි ඉතිවා එත්තකානි වස්ස සහස්සානි ඉතිවා එත්තකානි වස්ස සස්ස සහස්සානි ඉතිවා. මෙච්චර අවුරුදු 100ක් මෙච්චර අවුරුදු 1000ක් මෙච්චර අවුරුදු ලක්ෂයක් දස ලක්ෂයක් කෝටියක් කියලා කියන්න බෑ. ඊට පස්සේ සක්කාපන භන්ති කොමංකාතු දුප්‍රමාකින් කියලා දෙන්න පුළුවන් දෙයක් කියලා. ඒක බුද්ධ ජන්මාන්සේ කිව්වා දුසල් 20ක් විතර තියෙන කෝසල රාජ්‍යයේ තියෙන දුසල් අරගෙන දුසල නෙවෙයි විධාන එකක් අරගෙන ඒකේ තලයට දාලා මං කෙටි කරලා කියන්න අවුරුදු 100කට පෙරයක් එක තලයටයක් ඒකෙන් අයින් කරන එක එක තලයටයක් අයින් කරන්නේ අවුරුදු 100කට පෙරයක්. එතකොට ඒ විශාල ඒ ටැංකිය ඒ කන්ටේනරේ තියෙන ඒ තලයට අවසන් වෙන්න පුළුවන්. නමුත් පදුමේ නිර්යාස ප්‍රමාණය ඊටත් වඩා වැඩි. ඒ කියන්නේ ඊට මෙහා තියෙන නිර්යන් ගණනවා ඊට පස්සේ කියනවා. නිර්යන් ගොඩාක් ගැන කියනවා. අත්කලින් දාතාවි කියේ විදිහට. ඒකින් පිට අබ්බුද නිර්අබ්බුද ඊට පස්සේ අහහා අබ්බුද අටට ඒ වගේ වචන තියෙනවා. මම ඒ ඔක්කොම යන්නේ නැහැ හොඳේ. ඊට පොත ඒ කෝකාලික ඇත්ත ඒ එයාගේ කම්ම විපාකේ විපාකේ විඳින්න ටික දිච්ච ඉරේ ඊටවඩා විශාල ආශ්‍රමයක් තියෙන එක. දැන් කොච්චර අවාසනාවක්ද කියලා අත්තර උතුම් වික්ෂු මහන්සේ ලා අසුරු කරගෙන බුදුහාමුදුරු ළඟටම යන්න තරම් භාග්‍යයක් තියාගෙන එක දෙකින් එසසඳ රැචන කටේ කෙටේරියක් තියෙනවා. ලොකු අවාසනාවක් කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පදුමේ නිරේ පන කෝකාලිකෝ බික්කු උත්තන්නෝ සාරිපුත්ත මොග්ගල්ලාන්ත චිත්තං ආඝාතිත්වා. කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනාගෙන හිත වෛර කරගෙන බැඳගෙන අමනාප වෙලා ඒ පදුමේ නිරේ ඉපදුනා කිව්වා. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ උපදානය ආයිත් කියනවා. උදානයක් උන්වහන්සේ මේ ගාතාව කි. පුරුෂස්සේ ජාතස්සේ ඉපදිච්ච පුරුෂේ කුට කුටාරි ජායති මුඛේ කටේ චුහු කැපෙන කැත්තක් කෙටේරියක් එක්කෙන්නේ. අපි අපිටම ගන්න ඕන. මේ දැන් කතා කරන දිව කෙටේරියක් වෙන අවස්ථා තියෙනවා. ලොකු ෆේස් බ්ලේඩ් එකක් වෙන අවස්ථා තියෙනවා නමු කපන්න. උමා ශරපෞසු ස්වක්වක් ගන්න එක බුලට් එකක් වෙන අවස්ථා තියෙනවා කියන බලන් දෙනවා. යායන් සින්දසියත් තලංචේ කෙටේරියෙන් ඒ පිහියෙන් ඒ පොරවෙන් තමම්මයි කපා දාදා. බාලෝ දුබ්බහරි සම්බන කොහොම එක්කෙනාට දුබ්බාසිත දේවල් නොකීතු දේවල් කියන එක්කෙන කියන අවශ්‍ය මන්ද බුද්ධි කියන එකන අප ගැනමයි මේ කියන්නේ. යෝ නින්දියම් පසංසති නින්දා කළ යුතු දේ කවුරුන් හෝ ප්‍රශංසා කරනවා. සංවා නින්දතියෝ පසංසියෝ ප්‍රශංසා කළ යුතු කෙනෙකුට කළ යුතු ඇත්තියකට කළ යුතු කාට හරි ගුරුත්වයට ඕන තැනකට ප්‍රශ්න නින්දා කරනවා. විචිනාති මුඛේන සෝ කලින් ඒ ඇත්තා කටින් විශාල අවාසනාවක් රැස් කර ගන්නවා. අලිරා තේන සුකන්න විින්දසි ඒ අවාසනාවෙන් කවදාවත් සැපයක් නම් එයාට ලැබෙන්න හම්බෙන්නේ නැහැ. කලින් කියපු ගාතාවමයි ආයෙත් මේ ධනපරාජයක් ඇති වුණොත් මොනවද කරලා ඒ ධනපරාජිතාව පුංචි දෙයක්. නමුත් තුතුන් මාර්ගයට පිවිසි ඇත්තම් යෝ සුගතේ සුමනං පදෝසේ මනස දූෂණය කරගත් තුංගමන් මාර්ගයට පිවිසිච්ච හොයිගේ කරන් මාර්ගයේ ගොසවතන් කර ඇත්තන් කැනේ අය මේ මහන්තතරෝ කලි ලුකූම වාසනම් එක තම අයි අගාතාව එන්නේ සටන් සහසානන්නේ රබ්බුදාන සත්තිං සති පංචසේ අබ්බුදාය නිරබ්බුද ලක්ෂයක් තවත් 36ක් තවත් 5ක් ඒ තරම් අර්බුද කාලේ අබ්බුද කාලයක් යම් හරිය ගරෙහි නිරයන් උපේ ඒ තරම් දීර්ඝ අවස්ථා ගන්න ආර්යයන් වහන්සේලාට ගෞරව කරන උතුම් අයට ගෞරව කරන සිටු නිරේත පෙමින්න වාචං මනංච පණිදාය පාපක වචනයි මනසයි නාමක දෙයට යොමු කරගෙන ඒක තමයි කෝකාලික සුත්ත දෙවෙනි කෝකාලික සුත්ත සහ තුරුගාත්ම ඒ තුරුගාත්ම කියන එකෙන් ඉති කෝකාලිකයත්ගේ අතීතේ උපාධ්‍යන් වහන්සේ පච්චේක බ්‍රහ්ම කෙනෙක් හැටියට ඉඳලා එයාගේ හිත පහදවන්නතාව ඒක හරියේ නෑ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂෝදනා කෙරේ. පාපමිත්‍යසේ නිසා වෙන්න පුළුවන්. ඒ වචන ගැනමයි තියෙන්නේ නිග්‍රහ කළ යුතු අය වර්ණා කිරීම අගේ කළ යුතු අයට නිග්‍රහ කිරීම විශේෂයෙන් ආර්ය ධර්ම මාර්ගයට පිවිසෙන්නම් තමන් කරන්නන් ගැන අවතක්සේරුවෙන් කතා කිරීම පුංචි මදි පුංචි කළ කතා කිරීම හොඳ නැති දෙයක් බවයි අපි ඉගෙන ගන්න ඕන මේ සූත්‍රයෙන්. ඒ වන්දනීය තථාගතයන් වහන්සේට ඒ ප්‍රේසල වූ සාධිත මුගලයන්න් වහන්සේලාට නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. අපත් බණ අහන්න කැමති කවුරුත් සාකච්ඡාවට උනන්දුවෙන් ධර්මකාමී පිසෙන්නේ බුදු සරණයි. සාදු සාදු සාදු. හොඳයි අද දවසේදීත් අපි සූත්‍ර දේශනාවන් දෙකක් එකට සම්බන්ධ කරලා සාකච්ඡාව ආරම්භ කරේ. මම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රන් කියන කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සාරිපුත්‍ර මොග්ගල්ලාන වගේ ඉතාමත්ම උස ගුණයන්ගෙන් යුක්ත ඒ උතුමන්ට විරුද්ධව කරන ලද කතාවක් පිළිබඳව. ඉතින් ඇත්තටම මේ අපිට හිතන්න දෙයක් ඇත්ත වශයෙන්ම තියෙනවා. අපි දැන් සිල්පද ගැන කතා කරත් මේ විශාල වෙච්ච කයකට තියෙන සිල්පද තුන අංක සීලය යටතේ සිල්පද තුනක් නැත්නම් ඒක ප්‍රාණඝාතයත් අදත්තයාමයේ කාමීච්ඡාචාරයත් කියන වැරදි තුන කිරීමේ වල කියන තමයි එතන සිල්පද හැටියට සැලකන්නේ. ඒකට මේ බොහෝම පුංචි කට කියන එක නිසා ඒකට අනුවලා තියෙන ශික්ෂාපද හතරක් පරසවාචි පිටනවා සම්පක්ලා මුසාවාද කියන සිල්පද හතරක් පනවලා තියෙනවා. මේ ඉතාමත්ම පරිවේ ප්‍රමාණයෙන් ගත්ත ඉතාමත්ම පොඩි අවයවයකට නම් නැත්නම් උපකරණයකට පනවලා තියෙනවා ශික්ෂාපද හතරක්. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ අපේ වචනේ නරකීමේ වචනේ සඳහා පනවපු ශික්ෂාපද ප්‍රමාණයම අපිට තේරෙන එක කොච්චර වැරදි කරන්න පුළුවන්ද කියලා. මෙතනදි දක්වන්නේ ඇත්තටම මේ ඒ වගේ ගුණයන් දැක්කහම ගුණවත් අයට නුදුන කියන එකත් නුදුන පවතින තැනට ඒක අගේ කිරීමත් ඒකට උනන්දු කරවීමත් ගුණකීමත් වගේ දේවල් කරන එක තමත්ම තමන්තම හානිකර ධර්මයක් හැටියට මෙතනදි පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපිවත් විශේෂයෙන් බුද්ධරීන් ගැන කතා කරනකොට අර සාරිපුත්ත සාමුද්‍රයෝ වෙනත් සූත්‍රයක සඳහන් කරලා තියෙනවා වගේ අද සෝමෙන් ගත්ත දෙක ඇල්ලකින් හරි මට දෙකට දෙකේ ආගාත සූත්‍රයේ එක සඳහන් වෙන්නේ කෙනෙක්ගේ හොඳ පැත්ත බලන්නේ හොඳ පැත්ත බලන්නේ හොඳ කොටස ගන්න එහෙමත් නැත්නම් හොඳ කොටස හොඳ කොටස හොඳයි කියන්න ඒ ආකාරයෙන් කියනවා මේ ආගාතය දුරු කරගන්න කියලා. ඉතින් මම හිතනවා අද ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක් හැමෝටම ඔබේ පෞද්ගලික අධ්‍යක්ෂකෙක තියෙනවා. ඒ වගේම හැමෝටම පොදුවේ බලපාන ප්‍රශ්නයක් මේ වචනය සංවර කර ගැනීම විශේෂයෙන් ඒකින්ද මොකද හැමෝම සම්බන්ධ වෙන්නේ අපිට තාපවත් මේ ධර්මයේ පහදා ගන්න කියලා තෝරන් ගන්නයි. හොඳයි, තේරුවන් සරණයි. මම ප්‍රශ්නයක් අසන්නම් එහෙනම් කල්‍යාණ සරියුත් මුගලන් මහරහතුන් පිළිබඳව ඇත්තටම මගේ හිතේ අප්‍රසාදයක් ඇති නොවේවි. ඇති වෙලා නැහැ, ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ කවදාවත් නොදුපු අහන පමණක් ඇති උන්වහන්සේලා ගැන මේ පාපී සිත් ඇති නුනට මේ අද ජීවත් වෙන මට හමු වෙලා තියෙන, එහෙම නැත්නම් හමු වෙලා නැති වෙන්න පුළුවන්, ශ්‍රවණය කළ තියෙන වෙන්න පුළුවන්. ඒ මේ ගිහි හෝ පැවිදි අය පිළිබඳව ප්‍රසාදයක් හිතේ ඇති වෙනවා, ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒ අය සමාගත උතුම් වූ ශේක පුත්කලයන් උනාද නැද්ද කියනවා මම දන්නේ නැහැ. ඉතින් මගේ බුද්ධි නැහැ තරම්. ඉතින් මේ කාරණාව පිළිබඳව මම කොහොමද කටයුතු කළ යුතු වන්නේ කියන දේ මම කලින් තුමි පොඩි සාකච්ඡාවක් කර ගන්න කැමතියි. කවුරු කැමතිද කියන එකද එන්නේ. සමාවෙන්න දගලත් මාත්‍රි අපිට නෑ දැන් කියපු දෙම කෙනෙක් අයිත ප්‍රකාශයක් ඇත්තටම ප්‍රයත්න අපට ඇති. ඉතින් මට ඒක ගැන වඩාත් කියන්න නම් කල තියෙනවා නේද? නමුත් ඔයගේ ප්‍රකාශයන් තුළ කෙලෙස් කියන ඇත්තටම අලුත් අය ගැන මම උත්තර කතා කරනවා නේද? මම කියන්නේ ඔයගේ ප්‍රකාශයන් තුළ කෙලෙස් කියනවා. මට මෙතන උනාට පස්සේ මට මේක වැරද්දක් වේද කියන කුඩ ප්‍රකාශයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ඒක පුතුලෝ කෝවිලා අපේ කෝවිලා ඒක කනිටගෙන ඒ සම්පූර්ණ අධ්‍යාපනික පිටකේ නම ඒක තමයි තමයි කොහොමද අනිත් කොල්ලට පස්සෙන් පස්සේ හැලලා තියෙන තත්ත්වයට ගුණසන් දැන් මේ ඇත්තටම යන්නේ නැහැ යනවාද වැරදි ආකාරයෙන් කතා කිරීම ක්‍රියාත්මක මේ වගේ දේවල් ඇත්තටම අර පළවෙනි ප්‍රතිපුණා පිට විස්තර කරනවා වගේ සුත්‍ර දුක්නාතුළු සාල අපතර දුන සිටීමක් වගේම අපි දැන් මේ කායකටක බලනහම මට අධ්‍යක්ෂක දෙයක් තමයි ඇත්තටම මේක හේතුව බොහෝ මාධ්‍ය යන මේ ඉවත් වෙන ඇත්තටම ඉවත් වෙන්නේ සාමාන්‍ය උදව් කරන්න එහෙම නැත්නම් ධර්ම ප්‍රධානයට සහභාගි වෙන්න එහෙම නැත්නම් ඒ කියන්නේ කටපාඩම් පරිසරයට එනවා. ඒ වගේ ඒ තරමට ඉවත් වෙනවා. ඒ අත්දැකීම නැතිකෙන හේතුව තමයි අර කලපුහා උත්සව අවසන් කරගන්න අපට කියන්නේ. ඒක වෙනත් ප්‍රතිචාර මත පැවතුනේ නෙවෙයි ඒකත් ඇහෙන පාඩුවක් කියලා ඒක ඇත්තටම මේ අනිත් පැත්තෙන් බලනවා පුඩාක් මාර්ගයේ ඉන්ද්‍රියයන්ගේ කැපවීමෙන් ප්‍රතිපදාවස්තුම මෙතන කරන සුත්තුලින් ඉන්න විඥාදල දෙකක් සබිතේ පාවනාවතර ගන්නවත් ප්‍රතිසත් ගන්නවත් වෙන කැලපුනේ මොකද මේ ඒ කැලපුනේ රජු සත්‍යයන් ඇති කියලා විතර දැන් ගොඩක් දැන් වලදෙත් මම දැක්ක කියලා නියතම් සත්‍ය පොඩ්ඩක් කරන්නේ ඔතන සර්ණයි හොඳයි වෙන කලන් විදිහට ගොඩක් පුළුවන් අදහසක් ඉදපත් ගන්න හොඳයි හැම දිනම නිහඬ නිසා මම ගෞරවයෙන් සත්‍යත්වර වෙනවා සත්‍යත්වනේ දිරුක් මහත්මයා මුලින් ආ ගලවනට කොරන සම්ම මට හිතෙනවා අදහසක් ඉදිරිපත් කරන්න ශ්‍රද්ධාවක් තියෙන නිවැරදි ගමන කෙරෙන මට කොරන සම්මයි දැන් එදා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන ඒ සාමිනාට බුදුහාමුදුරුවෝ සාහිත්‍ය මානලීති නියන්ත්‍රණය දරන ඒ බුද්ධ ලක්ෂණය පිළිගෙන හිත වෙනස් කරගන්න දැන් එතකොට බුදු සමයනාක ඉදිරිපිට දෙන මේ තුන කාලෙදීන කතා කරනවා මේක මහා මේක තමයි ලබපු ලොකු පාඩුවක් මේක බුදු කෙනෙක් ඉදිරිපිටන බුදු කෙනෙක් ළඟින් ගලන්නේ අපාගතුනා කියන එක දෙවන ගමන් කරගත්තු විශාල පාඩුවක් දැන් අපි මේ ධනහන ධර්මයන් අපි මේ සිත කියන එක වෙනස් කරගත්තේ නැත්නම් අපිට මේ වේදේන උදාගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි හැන්ඩල් වෙනනේ දැන් කයින් වෙන වචන කයින් වෙන දේවල් කටින් වෙන දේවල් මේ සියලු දේම හිත එන්නේ මේ කරලා දෙන්නේ දැන් අපිට අනිවාර්ය විතරක් සිටින දේන ඒකට අපි යනුව මේ චේතන වලයිද අතෝදේ ඉස්සෝ මේ ඇති වෙන නමුත් අපි දැන් ධර්ම අහලා තියදී අර ඒවා හටපත් කරගන්න පුළුවන් නමුත් මේ හිත වෙනස් නැතරවත් අපි මොන ධර්ම වල දුක් සායක වෙනවත් අපිට මොනවට මේ හදාහාවක් ඇති වෙන්න පුළුවන් ඒ වුණාට මේ එයා කාලේ පින් ඇතුව ඉදිරිච්ච කෝකාලික වික්කුව පදුම නිරේ ඉදුණා කියක තමයි අපි කියන්නේ. ඉතින් ඒ නම් අදාපි ධර්මයේ ඇති කාලේ තිබුණා කියලා සතුට වෙනවා, බණ ඇහෙනවා කියලා සතුට වෙනවා, ධර්ම සාකච්ඡා කරනවා කියලා සතුට වෙනවා. සමාජාදී වුණාට කතා කරන්න බයයි, ඒ වගේ මකමැති මේ පුංචි වූ අනතුරක් අපටත් තිබෙන බව පිළිගන්න එහෙම මකමැති. බොහෝ විට ඒ වගේ දේවල් මතු කරන පුවස්ථා තියෙනවා ගොඩාක් මේ සාකච්ඡා තුළ අපි විතර ඉතින් ඊට එතකොට ඒ සුභවාදීව සුඛවාදීව ඒ කියන්නේ ඉස්මතු වෙන උත්තරම තමයි ලැබෙන්නේ ඒවත් ඇත්ත තමයි ඒවා එහෙම ගන්න ඕනේ සුභේ විතර සතුට තියාගෙන යන්න ඕනේ දේවල් අපි අහලා තියෙනවා මේ ඉස්සෙල්ලේ ඔක්කොම ඇත්තයි එහෙම වුණත් මේ ටිකක් තව තවත් උත්සාහය මේ තියෙන උත්සාහය වීර්යය තව තවත් වැඩි වෙන විදිහට ගන්න පුළුවන් පැත්තක් මේවල තියෙනවා නේද කියලා ඒ ටික ඉස්මතු කරගන්නත් කැමති ඒක ඒකත් සාකච්ඡාවට ගෙන ඒ චන්ද්‍ර මහත්තය තව ඉස්සරහදී අපි අර මේ කවුද දිනුක් මහත්මයා මේ මම අර මතු කරපු ප්‍රශ්නේ සමග මුලින්ම කරපු වචන කීපෙන් කරපු ඒ ප්‍රකාශය මට හරියටම තේරුම් නැති නිසා මම සත්‍යත්වමට යොමු වෙන්න කැමති ඒ ගැන සත්‍යත්වම හිතන්නේ මොකද්ද කියලා ඒ තුමා කිව්වා ඒ ප්‍රකාශය තුළ කෙලෙසක් තියෙනවා කියලා මම අතන ප්‍රශ්නයක් තමයි ඉදපත් කළේ ප්‍රශ්නේ තුළ කෙලෙසක් තියෙනවා කියලා ඒක දැනගන්න කැමතියි මම මේ ඒ ගැන ගෞරවයෙන් අදහසක් දැනගෙන සත්‍යත්වමට යොමු වෙන්න ඉස්සෙල්ලා සම්බුද්ධ සරණයි මාත්‍රි ප්‍රශ්න අහන්න තමා හිතේ දිරුක් මහත්මයාගෙන් ඇයි ඒක කෙලෙස් සාධක ප්‍රශ්නයක් කියලා කිව්වේ මොන ආකාරයෙන් බලද කියන එක. ඒක මට අවබෝධුන් නැහැ වෙලාව ඒක කෙලෙස් සාධක ප්‍රශ්නයක් කියලා මොන පදනමින් ඉඳලා මොන ඇන්ගල් එකෙන්ද මොන කෝණෙන්ද ඒක බැලුවේ කියලා කියන්න පුළුවන් නම් හොඳයි බුදු සරණයි. සාස්ත්‍රයේ සත්‍ය ජීවිතවල වැදගත් නැසන් කියන කාරණ පැහැදිලි දැන් අපි දැන් අපි දන්නා මේක දැන් කොහොමද කරන්න ඕනේ කියලා. මොකද මේ වචනේ හසුරවන්න කොහොමද අදුරසේ දැන් ඉතින් ගණකෝටි කිච්චිත් අපි කලින් ප්‍රකාශ කරන්න තිබුණ දේවල් කලින් චෙක්ලාගෙන ඉතල දේවල් ගැන හිතාගෙන ඒවා හොඳට නරකට කියේ හිතමේක ඉතින් කිසි වැඩක් වෙන්නේ නැහැ කියන එක කියන්න මට ඕන නෝනේ. ඒක කොයි පාඩුවක් වුණේ කියලා මට හිතෙනවා. ඒක දැන් ප්‍රශ්නයක් නෑ. හොඳයි. හොඳයි සතිස්වනි මේ ප්‍රශ්නේ අතරම මම ඉස්සෙල්ලාම අහන්න හිතුව ප්‍රශ්නේ හැටියට සැලසුම් සාගත ප්‍රශ්නයක් ඒක මම ඇහුවේ. ඒ වගේම සාකච්ඡාව ඉදිරිපිට සූත්‍ර දේශනාව යෝජනා කරන කොටත් ඉස්මතු කරගන්න තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඒක. මේ ප්‍රමුඛදේ මොකද අපි බොහෝ අය අසුර කරනවා අපි කියන දන්නවා. එතකොට අපිට පේනවා දැන් මේ වර්තමානයේ සිදුවීමෙන් පවතින දේ මට ඇහෙනවා, මට දැනෙනවා, මම කතා කරනවා ඒත් එක්ක මට දැනෙනවා. මේ බොහෝ දේවල් කතා වෙනවා, බොහෝ ධර්ම කාණ්ඩයන් ධර්මයන් ඉස්මතු වෙන කාලයක් මේක. ඉතින් මේ කාලේ සමහර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙන්වන් කළ දෙනවා ඉතාමත්ම ප්‍රවේසම් වෙන්න ඕනේ කාලයක්. මොකද මේ තරමට දැන් විශ්වර වගේ නෙමෙයි ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ඉදිරියට ඇවිල්ලා වෙනත් දේශක විශ්වාසයට ඇවිල්ලා බණ කියන කාලයක්. එතකොට අපිට ගලක් ගන්න බෑ. සාක්ෂණයෙන් ඒකට උදව් කරලා දෙනවා. සූත්‍ර දේශනාවන් ඉස්සර මේ කැම්බරාවල මේ පැත්තේ සූත්‍ර දේශනා පොතක් මම දන්නේ කවුරු හරි තිබ්බේ කියලා. ડોક્ટર අන්තුන් ගාව තිබිලා සංවිත්නික පොතක් ඉල්ලගෙන ඇවිල්ලා මම කියවනවා. ඒක කිවලිල්ලට ගිහින් දෙනවා එහෙම තිබ්බේ. එතකොට මේ දැන් එහෙම නෙවෙයි. දැන් ඕන කෙනෙකුට නම කියපුවම ඩග්ගා සූත්‍රය ගන්න බලන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙන යුගයක මේ බොහෝ ධර්ම කාණ්ඩ ඉස්මතු වෙනවා. සමහර අය ඒ කෙනෙකු බවට පත් වෙන්න පුළුවන් පොත මේ සූත්‍ර දේශනාවන් බලලා යම කියලා දෙනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ධර්ම අවබෝධයක් කරා යම් කිසි මට්ටමකට අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධේ සමාහත්කු විදිහට කියනවා වෙන්න පුළුවන්. ඒ දේ පොතක පතක සඳහන් වෙලා නැතිව වෙන්න පුළුවන්. සූත්‍ර පිටකේව සඳහන් වෙලා නැතුව වෙන්න පුළුවන්. මේ මාවතේ එයා දැකපු දෙයක් වෙන්න පුළුවන්. ඒකෝ මේ කියවන ඇහෙන හැමදේම අපි ඔළුවට අරගෙන ඉන්නකොට මේ මණ්ඩල මෙතන කී දෙනෙක් ඒවා උපේක්ෂාවෙන් අරගෙන ඉසේ නමුත් මම්මගේ මාවත මම හොයා ගන්නවා කියලා යනතන ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවල අපිට පේනවා, අපිට ඇහෙනවා, අපි කරනවා එයා හරි නේද, එයා වැරදි නේද කියලා අපි තීරණයක් අරගෙන කොමුණිකින් නොතුන නොනවති ඉගෙන කතා බහ කරන්නත් යන පැත්තක් ඇති වෙනවා. එතකොට මේ තුල කුමක්ද මම කරන්න කියන්නේ මා විසින් මේ දෙවිදියේ ටිකක් හිතිය යුතුද කියන ප්‍රශ්න තමයි අහන්නේ. ඒ කියන්නේ මා කියන්නේ මම ගැන අහන්නේ, අනිත් අය කම තමයි ගැන හිතන්නේ. ඒ කියන්නේ ඒ තුලින් මම කිසියම් ඒකපත්තටපත් කිච්ච පුද්ගලෙක් වෙන්න පුළුවන්. එයා දැකුවත් දැකීමක් යාගෙන යනකොට එයා කියයි අපි කවදාවත් පෙර නොයසු දෙයක්. මොකද එයා මාවත් ඉදියා දකපු දෙයක්. අවංකත්වයෙන් ඒ කියනවා වෙන්න පුළුවන්. ඒ කියන දේ අපි කියනවා නෑ. ඕක කොහෙවත් සූත්‍රයක තිබ්බේ නෑනේ. මොන සූත්‍රෙද ඕක තිබ්බේ? ඕක තිබ්බේ නෑනේ සූත්‍රෙ. කියලා එහෙම කියන්න යාම තුළ වරදක් වෙනවාද කියන ප්‍රශ්නයක් අහනවා. ඊට වෙදී නරකද මම ඒකේ සිට විදිහේ මම මගේ මාවතේ මම හොයාගෙන යනවා නහ කියන වගේ දෙයක්. එතකොට ඒ වගේම මේ දේ මම කලින් සත්‍යතුමා අපිට කතා කරන උඩ මතක් කර දුන්නා. යම් යම් දේවල් සංඝාංශලා වූ කියනකොට කිසියම් ආකාරයකට කියනවා ඇති බෞද්ධ පිරිසකට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට, එහෙම නැත්නම් මේ කාලයට ගැලපෙන විදිහට, එහෙම නැත්නම් මේ අර මෙතුක් අසාරිත දේවල් කඩා දින්දගෙන ගිහිල්ලා රැඩිකල් කෙනෙක් බවට පත් නොවීමේ අවස්ථාව සඳහා එහෙම සම්බන්ධව කියන මේ කිසි කිවෝ නමුත් අපි ඒ අය ගැන ඊතරම් තීරණ ගැනීම, ලේබල් කර ගැනීමෙන් වැළකීම සුදුසුද කියන වගේ දේ. ඉතින් මෙන්න මේ වෙලේ අනිවිදයක් කතා කරන්න තමයි ප්‍රශ්නේ යොමු වුනේ. ඉතින් මම ඒක නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙමු කියලා ගෞරවයෙන් සත්‍යතුමාට යොමු වෙනවා. ධර්මස්සත් ඒ ප්‍රශ්නේ මට තේරුණා නම් මා බොහෝ ඇසුරු කරන්නට මම දන්නේ සම්ස්වරූපයේ හැකියට මේකයි වෙන්නේ තියෙන විදිය. අපේ තියෙන ලොකු මම කෙනෙක් මාළඟ තියෙනවා. ඒ මම කේසියකට නැවෙන්නේ නැහැ කියනකොට දැනට බෞද්ධකින් දා බුදුහාන්තරට නැවෙනවා. ඒ කියන්නේ එතනක් තියෙන්නේ වෙනම හොයාගෙන යන්න තෝරන කියන්නේ. එතන තියෙනවාද කියලා බලන්න ඕන මම. ලොකු නව කෙනෙක් ඉන්න නිසා තමයි මේක නැවෙන්නේ. ඒක අර මාන කියන කොටසේ ඉන්නේ ඒවා කියනවා සමහරලා. හල් අපි කියන්නේ සම්බන්ධ සමානයි මම එයාට වඩා ඉහළයි ඒක තමන් එයාට වඩා උපාදී කියලා නැත්නම් එයා දන්නේ නැහැ මේක එයා වරද්දලා කියන සූත්‍ර කියලා නම් මොනවා හරි කියලා අපි ඒකට ගන්නවා එක. එතන තියෙන්නේ ඇත්තම මට යන්න ඕනේ නැතිකම දැන් තියෙන්නේ. දැන් බලන්න මෙතෙන්දී හොඳට බැලුවහම සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්නගෙන අර බ්‍රහ්ම ඇත්තන්ට පව පේන්නේ ඒ සමාන මනස අවහම. ඒත්තු ඒ මනසේ බේර ගන්න දෙයක් නැහැ. නමුත් මේ අවාසනාවන්ත පුජ්‍යලා මේ අවාසනාවෙන් ගලව ගන්න ඇති. ඒ වගේ දැන් තමන්ගේ මනසක් දියුණු වෙනවා නම් තමන්ට ෆ්‍රීකවන්සි එනවා කවුද කියලා තේරෙනවා. කෙනෙකුට රැවටෙනවා නම් පුළුවන්. නමුත් තේරයි බේම මම එකකින් ගැලවෙනවා කියලා. මොකක්ද ඒකට කියන්න ඕන වචනේ? තමන්ට ඉවක් වැටෙනවා. එතකොට දැන් ඒ නිසා තමයි අපි තා පරිස්සමෙන් කතා කරන්නේ සම්ප්‍රදාය කියන එක වෙනම තියාගන්නවා. ධර්ම මාර්ගය කියන එක වෙනම තියාගන්නවා. තියාගෙන ධර්ම මාර්ගයේ යන්න උත්සාහ ගන්නවා. එතකොට අර පසුගිය සතියේ අපි කතා කියනවා ඒ කායන කියන එක ඇවිල්ලා කිව්වා වගේ අපට ගැළපෙන එකන මොන ගේනවා ඒකට ප්‍රණිඩියක් තියෙනකම තමන්ට බය නැතුව අපි අර කිවි මෙත කලිනුත් මේ ධර්ම සාකච්ඡා විතරයක පාචිරන් මේ පිට පාචිරන් අපි ෆෝන් ඉන් ලව් කියලා කිවි ගුරුවරයෙකුට ඒක දෙනවා. හැබැයි ගුරුවරයාලාගේ ලෝභ දෝෂ මොහ තියෙනවද අදුද නැද්ද කියලා හොයා බලන්න ඕන. ඒක තමයි සංකී සූත්‍රයේ බුදුහාම කිව්වේ. ඇගේ ලෝභ දෝෂ මොහ අඩු. නම් එයාට අහුම්කන් දෙනවා. ඒ අහුම්කන් දුන්නහම අරයා කිව්ව මෙයා කිව්ව මේක හරි නැහැ කියන එක නෙමෙයි. තමනු ඒ මාර්ගයට එනවා. සැබෑ ගුරුවරයා කැඩපතක්. සැබෑ ගුරුවරයා කුරුළු අම්මා කෙනෙක් වගේ විචාර ආවටම එයා කුඩුවෙන් තල්ලු කරන එළියට. ඒ නිසා මේ දවස්වල එක සම්පූර්ණ කියන්නේ සැබෑ ගුරුවරයා කැඩපතක් පමණයි. සැබෑ ගුරුවරයා පහන් කනුවක් නෙවෙයි. අපිට ඕනේ පහන් කනුවක්. නම යන්නේ අතින්තර. අර දිලිසෙන තැනට යතුරු හොයන්ට නසුදින් ඒ කතාව තියෙනවනේ ඔය මැද පෙරදිග. ඒක බොහොම හොඳට තත්ඳ. නසුදින් පාරේ වීදි ලාම්පුවක් ළඟ මොනවද හොයනවා. හැම තැනම හොයනවා. වටේ කෙරි කියන යාළුවෝ බලන් ඉච්ච පැය ගන්නක් මෙයා මොනවද හොයනවා කියලා. ඒකට ළඟට ගිහිල්ලා නසුදින් නාස්නේ මොනවද හොයන්නේ. එතර කිව්වා මගේ ගෙදර යතුරු නැති වැටුණා ඒක හොයන්නේ කියලා. කොහෙද යතුරු වැටුනේ කියලා. මට ගෙදර දොර ගන්න බැහැ. කොහෙද යතුරු වැටුනේ? යතුරු වැටුනේ ගෙදර දොර ළඟ දොර වහනකොට තමයි. ඉතින් ඇයි එහෙනම් මෙතන බලන්නේ? මෙතනෙම එළිය තියෙන ලයිට් එක තියෙන මෙතන එක මම මෙතන බලන්නේ. ඒකෙන් කියන අපි කැමති දිලිසෙන තැන් වල එළිය තියෙන තැන් වල යතුරු හොයන්න. යතුරු වැටිච්ච තැන නෙවෙයි. ඒක අපිට යතුරු දෙන්න පුළුවන් පුදුල හංගන්න එක්කෙන්ද. බොහොම දුක්ඛිත ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එඩි ලක්ෂණ ගාථා කියන්ට බැරි ගුරුවරයෙක් වෙන්න පුළුවන්. උපාධි කිසිවක් නොපිදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. අවලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මගේ මනස ඉහළට යනකොට මට ෆ්‍රීකවන්සිස් එකට මගේ ඒකට ගැළපෙන ඒ ස්වරයන් ආවම අතින් සම්බන්ධ වෙනවා. ඒ frequency. ඒ නිසා තමයි අදිෂ්ඨාන පූර්වකව ඉන්න ඕන ඔබ ගුරුවරයෙක් සමුවා කියලා. අපි බොහෝ කලක් සිට මේ ධර්ම සාකච්ඡා දෙගෙන කියනවා. එතකොට හරි සම්මත. දැන් මේක කොහොමද තිස්සාම අතිශයින්ම සෞජ්‍යලික ගමනක් මේ. ඒ වගේම තමයි ඒක මන් උද්දුත පාචත්‍රිති උත්තිචාරිති උත්තිචෙන ආත්මාර්ථකාමී ගමනක් මේ. ඒක හොද හොද පැත්ත. මේ ඔය පිළිබඳ මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් ගැන මේ ඇත්ත මේ විශ්ුවේ. මේ වාසනාවන් තුප්පත්ක ලැබල බුදුහාමුදුරට අතුරු කරන බුදුවන්ට ආදරේ. නමුත් අර පොඩි ලාභ සත්කාරයෙන් සෞඛ්‍යවත් වෙන තරම් ලාභ සත්කාර නැති වුණා. එනිසා තමයි බොහෝ පරිස්සම් වෙන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී මේ ප්‍රදේශයට පසු වුණ එකක්. නමුත් ගුණවන්න කරන්නේ අපි වුණෝ. තින් දෙන මේ සඳහා කියලා. කෘතඥතාවය තියාගන්න. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක බුදුහාමගේ ධාර්මෝ වික්‍රේ ලාභ සත්කාර සිලෝ අපිට ඉනිසාවක් ඇත්තම සමහර අනිත්‍යයි. එයාට පිරිස වැඩිපුර යනවා. අපිට දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කීර්තිහි වේගෙනි වැඩිපුර පිරිසක් ඉන්නවා. වැඩිපුර වාගේ අගේ කියනවා. ඒක තමයි අපි ඉස්සන්න බැරි වෙනවා. මොකද හේතු මම පුංචි කෙනෙක් බවට පත්වන ඉබේ. මගේ මනස ලෑස්ති නේ ගන්න. දැන් මේ කෝකාලික භික්ෂුවට වුණේ සාරිපුත්ත මොග්ගල්ලාණන් දෙදෙන උන්වහන්සේ ඒ භික්ෂුවාසින්න තැනට බස්සවන්න ගියා. කාටවත් ඒකෙන් කියන්න එපා කිව්වා. ඒ කියන්න එපා කියලා අන්තිමේදී අන්තිම දවසේ ඉගෙන කතා කළා. එතකොට පිළිස ඒ ගමේ අර කිව්වහම දන්නවසලා යනවා හෙට ඒකත් කියන්නේ ඒ කිව්වේ නැත්තේ කියලා. ඒක එතකොට කිව්වා නැත්තේ පයි කිපෙනසක් කිව්වේ නැත්තේ. මේ එතකොට ඒකත් කිව්වා පෙරිතරේ සුදු පූජා අරගෙන ගෞරවාන්විත මුළු ගමම ඇස්සලා උන්වහන්සේ බලන්ට එන්න පටන් ගත්තා. එතකොට කිව්වා මේ සාරිපුත් මොග්ගල්ලාණන් දෙන්න අල්පෙච්චයි උන්වහන්සේලා බාර ගන්න එක නැහැ. ඔච්චර දේවල් එහෙනම් අනිත් අය දෙන්න මෙයාගේ අතීතයේ තිබුණා. එහෙම දුන්නාම එයාටත් ඒවා හම්බෙයි කියලා. මොන හරි දුන්නත් පොදු පූජා පිළිකර සිවු දාන මාන මොනවද තමයි. ඒ බුදුහා ඒක සාර්ථක මොකල්ලාන දෙන්න ඒක බාර ගත්තේ නැහැ. ඉතින් වෙනසනකට ගියාම සෞදමකට ගියාම ඇස් වැඩිපුර උන්වහන්සේ වෙන බව දැනගෙන ඉහෙලින්ම සැලකුවා. ඔන්නයේ ඔය පදනම සමා තියෙන්නේ වෛර බදින්න. ඒක අපතුලක් තියෙන්නේ ඉඩ තියෙනවා. ඒක අපතුලක් තියෙන්නේ තියෙනවා තව කෙනෙකුගේ ගුණ තව කෙනෙක් කිව්වා. මම කැමති නැති සමාජ ඒ නිසා වෙන්න පුළුවන් තව ගුරුවරයෙකුට උන් කන්නේ. ඒක හරිද කියලා පිළිගන්න මාසමති වෙන්න ඉඩ තියෙනවා. හරි සුසීම වාගේ. එනිසා හැමතිස්සෙම අපගෙනම බලා ගන්න වෙනවා මෙතෙන්. මම කොහොමද ඒකට මම ක්‍රියාත්මක කරන්නේ? ක්‍රියාත්මක වෙන්නේ මම කතා කරන්නේ කොහොමද ඒකෙන් කියන්නේ. ඒ නිසා දැන් මේ ධර්ම සාකච්ඡා පටන් ගන්නකොට මම අපි සීපත් කරගත්තා. මටම සීපත් කරගත්තා. මට පරම ශක්තිය සොයා ගන්න අවශ්‍යමයි. නිරෝධය අත්දිනින්ට අවශ්‍යමයි කියලා සතිමත් ප්‍රනිධියක් ඇති කර ගන්නා පත්තරේ මගේ ජීවිතේ ගැඹුරු මේසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳ මිත්‍රන් එකට එකතු වෙන්න පටන් ගන්නවා. ඒක තමන්ට එක දාලා බලන ගන්න ඕන හැමතිස්සෙම මම පිරිසුදු මේකට ආවද සමහරවිට මම රැවටෙන්නත් ඉතිසි. ඒකත් දේශ කරන්නේ නැද්ද? ඉතින් ගැඹුරු මනසේ තියෙන මට හඳු ගුරුවරයෙක් සම්බේර වේවට විශ්වයටම කියා. ඒක හමු වෙනට. ඔය තායන වගේ කෙනෙක් හරි එවිල්ලා ඒක හොයලා දෙන්න ඉඩ තියෙනවා. උපතට හිතා පිපිච්ච බුද්ධාන්තර මේ අලුතම අලුතම මම හිත මුල්ම මනුෂ්‍යයෙන්ද බුදුවව කෙරෙද්ද එයා දිව හොල්ලල ගියා ඔච්චමට එන්නත් පුළුවන් කියලා. එයාට තේරෙනවා මේ මොකද්ද වෙනසක් මේ මනුෂ්‍යයන්ද තියෙනවා කියලා. අලුතින්ම අලුතින් වෙන අවුරුදු 35 සම්මනේ તો ශාරීරික වශයෙන් උත්සහපත් මනක් බුද්ධ භාවය ලබා ගන්න තලසු මොන තරම් ප්‍රබෝධතර බව ඒ විලාසී තීන්තද යාට ඒ දැනගෙන ඒක තේරෙන උපකට මෙහෙලද මොනවක් තියෙනවා කියලා ගුරුවරයා කවුද කියලා හිතුවා. මට ගුරුවරෙක් නෑ, මට සමාන කෙනෙකුත් නෑ කියනකොට තේර මොකක් හරි ඇයි මෙයා කියන්නේ කියලා තේරෙන්නතු හරිට. දැන් ඔකට සාමාන්‍ය රෝගී කියන්නේ අපි කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්න එක වෙනවා. ෆෝල් ඉන් ලව් කියන්නේ ඒකයි. ෆෝල් කියන්නේ වැටෙනවා. මට ඒක වලක්වන්න බෑ. ඒක ඉතලා වැටෙන්නේ නෑනේ අපි. නින්දට වැටෙනවා කියේ ඒ වගේ. මම ලෙඩට ගොඩු වෙනවා. අපි කියන්නේ ඒක ෆෝල් කියලා. ඒකට ඒ වගේ දෙයකට ඒ ආදරය කියන එකත් ගත්තට පස්සේ ඊට පස්සේ බලන මෙයා මේක මගේ ආවේග මත මගේ ඉමෝෂන් නිසා එකක්ද නැත්තම් එයාගේ ඊට පස්සේ මම හොයන්නේ එයාගේ පරාතරය මොකද්ද, යන කරදර කියලා මොකද්ද, ඒකත් ඉදීම උපයෝගකම් ඔක්කොම හොයනවා. සමහර ගුරුවරයෙක් කියලා ඒ අර දැන් සමාජ මට්ටමින් මට වෙන දෙයක වෙන්නේ ඒ සංස්කෘතිය වශයෙන් තේසාරේ ගැඹුරුම මනසට මම නිරෝධය තියාගත්තු ඒ නිරෝධ මාර්ගය අනෙච්චන වට මුණගෙන පංච නීවරණ අඩුවෙන් මාර්ගයට අනෙච්චන ඒක සිද්ධ වෙනවා. ඒක හැටිය මා හිතන ප්‍රශ්නේ මං තේරුම් ගත්ත මං එයානු කතා කරා කියලා මගෙන් අවසාන උත්තර පිළිතුරු බලාපොරොත්තු වෙනත් එපමණ බුදුසසුන තව කල්යාණ මිත්‍රයන් සිටිනවා ධර්ම මාර්ගයේ ගමන් කරන බොහෝ හොඳ දේවල් කියන නිසා සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සතුටුමයි. ඔව් ඔබට අපි බලාපොරොත්තු චෙක් එකෙන් විතර බලාපොරොත්තු නැහැ. ආපු ප්‍රශ්න පිටපතට යන තොරතුරු අපිට ගොඩක් කාරණා ගොඩක් ඉස්මතු කරලා දුන්නා. මම ගෞරවයෙන් චිත්‍රා රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා. චිත්‍රා මහත්මිය මේ තමා විසින්ම තමාම නැසීමට උපයෝගී කරගන්න පුළුවන් මේ කෙටිදියක් අරගෙන ඉපදුණු කෙනෙකු මේ කෙටිදිය එහෙම නැත්නම් මේ දිව පරිහරණය කර ගැනීම සඳහා මේ කොහොමද මේ යෝනිසමනසිකාරය එහෙම නැත්නම් මේ කොහොමද මේ පරිහරණය කරගත යුතු වන්නේ, කොහොමද යොදාගත යුතු වන්නේ? මේ අපිට ජනත මාත්‍රේ මතක් කරලා දුන්නා පක්ෂා වාචා පිස්නා වාචා සම්පප්පලාප මුසාවාද කියන මේ හතරක්ම සම්බන්ධ වෙලා තියෙනවා මේ ඉන්ද්‍රිය සමග. ඉතින් ඊම පෙන්වන්න කරන එක පොතම බලයම් කාර්ය කරනවා කියන කාරණාව එහෙම හිතත් ඔබට කිදේකුත් මෙතන තියෙනවාද මේ පක්ෂා වාචා පිස්නා වාචා සම්පප්පලාප මුසාවාදට අමතරව ඊටත් එහා ගිය දේකුත් මේකේ තියෙනවාද? ඒ කියන්නේ මම හිතනවා නම් මම යමක් කියනකොට දැන් මම හිතන්නකෝ මම මේ කතා කරන විදිය මම කතා කරන ටෝන් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මම කතා කරන භාවිතා කරන වචන දෙකක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ හිතේ දීමක් කැළඹීමක් ඇති කරන්න පුළුවන්ද? ඉතින් ඒක ගැනත් හිතන්න ඕනද? ඉතින් ඒ වගේම මම තවත් එකක් අර ගුණ වර්ණනා කිරීම සහ නුගුණ ගැන හොඳයි මම පස්සේ කියන්න. ඒක වෙන ප්‍රශ්නයක් ඉදිරියට තියාගන්න. හොඳයි මේ ප්‍රශ්න පිළිබඳව මම ඊටම ගෞරවයෙන් චිත්‍ර මහත්මිය කරගන්න. කියලා තමයි හැම දෙනාටම ඇත්තටම ඉතින් ප්‍රතිදේශම පැහැදිලි කරලා අපි මේ විදිහට බලුවොත් අපේ එක දෙකක් ගන්න අපි තේරුම් ගන්න ඕනේ. එක පැත්තක් තමයි අපේ මෙලියට වෙන ප්‍රශ්නේ, අනෙක් එක අපිට කරගන්න ප්‍රශ්නේ. දැන් අපි මේ හැමදේම කරන්නේ දැන් ඒක තමයි අනුභවන්නේ හැමදේම කරන්නේ ඇයි කියන එක අපේ තේරුම ගැටුව මේකට මේ සතිත තමා පාවිච්චි කර වටනේ චිත්ත පාදයක් කියන එක වගේ මතක ඇති කරගත්ත මොහොතම කියලා කියවෙනවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ හැමදේම කරන්නේ අපේ යම්කිසි අරමුණක් තියෙනවා. එහෙනම් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට මොකද්ද වෙන හරිය? අපේ දේශය. අපි මේ විදිහට හැසිරෙනවා නම් අපිට එවැනි සයන මිත්‍රයන්ගේ ජීවිතයන් තියෙන්නේ නැත්නම් ඒ විදිහට කතා කරනවා. ඒක ඒවන උත්තුම් මයට ඒක උත්තර ගානක් නෑ. ඒ වෙනතුනා බලන්න විදිය දෙනවා. ඒක අපි සාරකච්ඡාන කරන දාස්ක තුන් අපි අද කාලේ අපි දැන සියනවා විශේෂයේ කියනවාම මේ කියන්නේ තියෙන ක්ලියර් එකක්. මම ආසාවදී පොළොවේ වතුරේ ඉන්නේ මම පාපිත්තකේ අන්තදුක් දුනිස්සද කියන්නේ කවද? පරමාර්ථයේ නිවන අවබෝධය. ඉතල බලව නිවන දෙයක් කියන්නේ කාටි දෙපත්ත අවදාවත් හම්බ වෙන්නේ නැහැ ඒක. එන්නේ අපේ තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ දෙයක් කියන එක මෙතනදී ඇතුළේ කොහොමද සංයමාන දෙත්තු කියන්නේ. මේ මුසක් තමයි මේකට විතරම මූල වෙන්නේ. අසතුට මාතෙන්නම් කරා මමත්වේ ගැන මනිනේ ඊළඟට තණ්හාව ඉන්නතුන් තමයි දෘෂ්ටිය. අපි සාමාන්‍ය විදිහට ඒ සිද්ධිය ගැන හිතේ ඒ සංජානන සාරණුන් කියලා අයින් කළා බැලුවෝ. ඇයි අපි කොහොමද වැරදි කියන්නේ කියලා අපෙන් අහලා බැලුවොත් අපි දන්නවා අපි මොකක් හරි අකමැති දෙයක් නිසා එහෙමනම් ඒක අපේ දෘෂ්ටියට ගැළපෙන්නේ නැති නිසා. මොකද හරිම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ දෘෂ්ටිය නොදකින්නේ. එන් දෙයක් තියෙනකොට අපිට තරහ යන්නේ මේ මට මම හිතන එක නෙමෙයි මේක මගේකට හරියන්නේ නැහැ නේ ගැලපෙන්නේ නැහැ නේ නැත්නම් මට කරන්නේ නැහැ ඒක. ඒකේ දෘෂ්ටියගෙන අපි දකින්නේ නැහැ. ඒ දෘෂ්ටියගෙන දැක්කේ නැති තාක්කල් දෘෂ්ටිය කෝපයෙන් තමයි අපිට තේරුම් ගන්න නැහැ. ඒ නිසාම තමයි මේ ධර්මයේදී බහින ආයතනයේදී අපි මේ වෙනි කතාවලින් තේරුම් ගත්තේ කියලා හිතන්නේ ඒ සද්දසතයි මේ ධර්මයේට වෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන අපි අපිට වෙන ප්‍රශ්න බැලුවොත් අපි තේරුම් අරගන්නේ මේ හැමදේම කරන්නේ ඇයි කියලා. ඇයි කතා කරන්නේ සීලේ නැතිව සිතල කතා කරලා තියෙන්නේ. මකත් දෙයෙන් දෙන්නේ අපේ ගෝලයක අමතක වෙනවා. මේ අමතක වෙනකොට ඒ සඳහා අඩියේ තියෙන හැම කෙනෙකුගේ ප්‍රයත්න වැඩවත් වෙනවා කියන එක අපිට අමතක වෙනවා. ඒ අර දෘෂ්ටිය නිසා. දෘෂ්ටිය පැති වෙනකොට පළවෙනිම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටියෙන් යම් කිසි පුතක් ගන්න කිසිම යම් කිසි නෑයකයක් කරගන්නවා නම් ඒ තමන්ගේ අර මමත්වේ නිසාමයි කියන එක. මේක දකින්නේ නැහැ අපි ඒ හේතුව තමයි මුසිකල කියලා ගන්නාමාන දෙකක්. මොනවත් වෙනසක් කියන උතුම නිසා අපිට මේ දිවල අපි සිද්ධ කරන්නේ කියන එක අපිට තේරෙන්නේ. අපි නරුණට පස්සේ යනකන් පැත්තකට කියන අපේ අන්තිම ගෝල් එක එහෙම නැත්නම් අපි යන්න බලාපොරොත්තු වෙන අපේ ඉලක්කයක් තියෙනවා. ඒකට මොකද වෙන්නේ කියලා අපිට කල්පනා කරන්න පුළුවන් නම් මම හිතනවා ගාස්ලාවට අපි සිල්පද නොසීය ඒක ඉබේම රැකේ කියලා එන් පැත්තකට අපිට පත් වෙන්න පුළුවන් වෙයි කියලා මේ යන්නේ කොහෙද කියලා අපි දැනගෙනම තාරක දැක්කේ කියන එක තමයි වලකමන්ට දැනට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි. ඔව් තේරුම් ගන්නයි බොහොම පිංචි තමයි. ඔව් මම එතන මම ගොබෙන්නම් ඔය චින්තක මහත්මයාට චින්තක මහත්මයාට කැලඳාරේ සම්බන්ධයෙන් අපි සමග. ඉතින් ගෞරවයෙන් චින්තක මහත්මයා ඔබතුමාට මම කියවෙන්නම් මේ සුත දේශනාව තුළම පැහැදිලි කරනකොට උසස්තුමා මතක කර සුදේශනාවේ තියෙනවා මේ කිසියම් කටයුත්තක් වෙනවා කිසියම් දෙයක් කිසියම් යමෙක් පුද්ගලෙක් නින්දා කටයුත්ත ප්‍රශංසා කරනවාද එහෙම නැත්නම් ප්‍රශංසා කළ යුතු කෙනෙක්ට නින්දා කරනවාද ඒ කරන පුද්ගලයා මේ මුවෙන් එහෙමනම් වචනයෙන් පව් උදස් කර ගන්නවා කියන කාරණාව. ඉතින් ඔන්න ඔය ගැන පොඩ්ඩක් මට තව ටිකක් ඉස්මතු කරගන්න ඕනේ. ඔක අපි වචනාර්ථයෙන් අපිට තේරෙනවා අපි දන්නා එක එහෙමයි කියලා. ඔතෙන්දී අපි පොඩ්ඩක් ඔක වරද්ද ඔක පොඩ්ඩක් ඔක අපිට අවශ්‍යද හිතින් බැරිද මේ විදිහට මම අහන්නම් ඒක මේ මොකද මේ කතා කරලා නොතිවිච්ච දේවල් නෙමෙයි මේ ඔය ප්‍රයත්න දෙක කතා කරලා තියෙන නිසා වෙනත් තැනකට ගන්න පුළුවන් ද බලමු මේ කතාව. ඒ කියන්නේ අපි දැන් ටික කරනවා අපි තමයි අපි දැන් කේසියම් කෙනෙක්ගේ තරොපි කැමති නැහැ. එයා කියන දේශනාවට කැමති නැහැ. එයා කියන දේ වැරදි කියලා කියනවා. අපි ඒක කියන්නේ අපිට ඒක පොතපතේ හම්බෙන්නේ නැහැ. මම අර කිස දැක්ක කිවි මුලින්ම කියනකොට කේසියම් කෙනෙක් තමන්ගේ මාවත අත්දැකීම් මත කියන දේ කියන්නේ. ඒක අපිට ඒක පොතේ හම්බෙන්නේ නැහැ. වෙන දේශකයන් වහන්සේලා කියලාත් නැහැ. පොතක හම්බෙන්නේත් නැහැ. ඉතින් ඔප්පු කරගන්න බෑ ඉතින් මේක. ඒක එහෙම කිව්වෙ කොහොමද කියන්නේ නැහැ. ඉතින් අපි එයාට කැමති නැහැ. ඒ ක්‍රමයට කැමති නැහැ. එයාට කැමති නැහැ. අපි ඉතින් අයින් කරලා තියෙන්නේ. එතකොට මේ ඒ වගේ අවස්ථාවක් ගත්තොත් මෙතෙන්දී ඒක කොහොමද කරන්නේ? ඉතින් ඒක දැන් අර ඒ ප්‍රශංසා නොකළ යුත්තේ හැටියට තමයි යාව දැන් ඒක එහෙම මේ විදිහට දැකපු එක නම් හිතන්නේ ඒ පුද්ගලයාව එහෙනම් මේ දේශකයාව ප්‍රශංසා කළ යුතු නෑ. ඒක එයා වෙලදී කියන දේවල් කියන්නේ. අපි මේ දවස ස්වාමීන් වහන්සේ ගොඩක් දෙනා අපිට මහන් ලැබෙනවනේ. නමුත් ඒ කෝණයෙන් බලපු කෙනාට එහෙම නැත්නම් සමහර තවත් කෙනෙකුට මේ විදිහටම දෙයක් අත්දැකීමක් ලැබලත් ඇති. ඉතින් එයා හිතනවා මේක හරි කියලා. ඉතින් ඔන්නත පොඩි දෙයක් තියෙනව නේද? මේ ප්‍රශංසා නොකළ යුතු කෙනෙක් හිටියත් අපි දැකීම දකින්න නිසා එයා හිතනවා එයාව ගරහ කරන එක එහෙනම් එයා වැරදි කියලා කියන එක හරි කියලා. මොකද මෙයා හිතන්නේ එයා වැරදි නේ පොතේත් නෑ ඒක එයා වැරදි. ඒ නිසා මේ වැරද්ද මම පෙන්වන්න කල දෙන්න ඕනේ කියලා අපි මම කියනවා ඒක. එන්න ඒ නිසා මේ මෙතන පොඩි තියනවා නේද පොඩක් පරිස්සම් යුතුයලා. මොකද දේශනාවේ තියනවා ප්‍රශංසා නොකළ යුතු දේ ප්‍රශංසා කරන්න එපා. ඒක ප්‍රශංසා කළ යුතු නොකළ යුතු දේ නුගුණ කිය නුගුණක් ඇති තැන ගුණයක් කීම එකක් පවක් කියලා සූත්‍ර දිසාව දැන් අපි දැක්කා. කොහොමද මෙතෙන්දී අපි ප්‍රසංගිය යුතු වන්නේ කියන කාරණාව මම පොඩ්ඩක් සාකච්ඡාවට ගන්න කැමතියි. චින්තක මහත්තයා. ඔව් ප්‍රධාන සමයි. අහගෙන සම්මත ප්‍රධාන සමයි මම අදහසක් දෙන්නම්. ඉතින් මම කියන එක හරි ගොඩන්නේ නැහැ. මම වැරදිමු. අනිවාර්ය කරන්න. දැන් මෙහෙමයි අපි දැන් මේ ලෝකේ පරමාණු වාදය කියලා ඉස්සර බඩින්ම පරමාණු වාදය හරි කියලා අපි ගත්තනේ කාලේ. දැන් ඒක වැරදි කියලා ක්වොන්ටම් ෆිසික්ස් ඇවිල්ලා තියෙනවානේ. දැන් ඒකත් හරිද කියලා ඉවරලා අපිට හිතන්න පුළුවන්ද? ඒකත් හරිද කියලා අපිට හිතන්නත් බෑ. සමහරවිට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ අර දැන් අපි පොතේ ගන්න එක දැන් පොතේ ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් යම් කෙනෙක් අත්දැකීමක් ලැබලා ඉවරලා යමක් කතා කරොත් අපි ඒක වැරදි කියලා කවුරු හරි කිව්වොත් ඒක මම හිතන්නේ ඒක එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක අපි හරුද වැරදි කියලා තෝරගන්නේ අපිට ගෝචරව ඒ කියන්නේ සම්මතමාත ගෝචරවන මට්ටම ඉඳගෙන. එතකොට දැන් එතන කෝකාලික වුණත් කෝකාලික දැනන් හිටියා නම් එයාට මේ වගේ අබැද්දියක් සිද්ධ වෙනවා කියලා ගල්ලා එයා එතකොට සාරිපුත්ත මගයන් වහන්සේලා විචනය කරයිද? එතකොට ඒ කියන්නේ එතන එයා නොදැන කරපු දෙයක්. හැබැයි එයා එක ප්ලේන් එක දැම්මට එයා දැනගෙන නෙමෙයි ඒක කරේ. එයාට මෙහෙම දෙයක් වෙයි කියලා කවදාවත් නිරවණය කියලා දැනන් හිටියා නම් ඒක කරන්නේ නැහැ. ඔව් එතන තිබුණා චින්තක මාත්‍ය මේ බුදුරජාන් වහන්සේ හිටපු යුගයේ බුදුහාමුදුරුත් එක්ක කියලා කතා කරන කෙනා එයා බුදුහාමුදුරු කියලා තිබුණ නැද්ද ඔය ගැන නිරයන් ගැන? නෑ එයාට අක්ෂර ඇබැද්දියක් වෙනවා කියලා දන්නා නම් එයා කියලායිද එහෙම? එහෙම දෙයක් මේ මට තේරෙනවා. ඊළඟ එක මම පොඩ්ඩක් මාතෘකාව තාක්ෂණිකව ගිනින්න කැමතියි. දැන් ගොඩක් වෙලාවට අපි දැන් මේ අපි ජීවත් වෙන කැනඩාව වගේ ජීවත් වෙන රටක මේ ගොඩක් අනුංගි දේවල් හොයන්නේ එහෙම ඒ කියන්නේ ප්‍රැක්ටිකලි බුද්ධිසම් තියනවා කියන්නේ මම හිතන්නේ අපි දකිනවා වෙස්ටර්න් කන්ට්‍රි වල මොකද මේ අල්ලපු දෙවිවරු ඉන්න මනස ගැන හොයන්නේ නැහැ මොනවද කරලා කියලා බලන්නේ නැහැ. එයා ගැන අපි ඒ කියන්නේ අපිට අනුකම්පාවක් මේ මේ කියන්නේ අපි ආ මේ අඳුරන්නේ නැතුවද මේ ඒ වුණාට අපි දැන් අපේ අපේ රටේ ලංකාව වගේ නම් අපි උගල ගහන්නේ අල්ලපු දෙවිවරු මනසට ඇය මොනවද කියේ මොනවද අදවද කියේ ඔය හැමදේම හොයනවා. එතකොට දැන් මම හිතන්නේ අපි අපේ ළමයි එහෙම ගොඩක් වෙලාවට වෙන කෙනෙක් ගැන ගෙදරුණත් අපි කතා කරනකොට ළමයි එහෙම කියනවා එහෙම එහෙම කියන්නේ නැහැ එහෙම කියලා. ඒ කියන්නේ ඇත්තටම අපි කට පරිස්සම් කරනකොට මේ වගේ රටවල මේ ගොඩක් ප්‍රැක්ටිකල් පැත්තින්ම මේ ඇවිල්ලා තියෙනවා. මේ ඒ මම තාත්තත් අපි කතා කරේ දැන් මේ අහපු ප්‍රශ්නේ මම හිතන්නේ මේ එක එක්කෙනාගේ දෘෂ්ටි මත තමයි ප්‍රැක්ටිකල් නොලෙජ් එක මත තමයි මේ එන්න කෙනෙක් මතන් තේරෙන්නේ. සෝදා ගන්න. සෝදා ගන්න චින්තනයක් බොම්කේ හොඳයි. ඔබතුමා ඉතිප් කරනවෙන් ඔබ හොඳ කරනවා තියෙන මතුන. එතනම ඔය කියන්නේ ඉතින් දැන් අර කොකාලික වික්කෝ ගැන හිතුවත් එම මම මට හිතෙන මේ වගේ තථාගතයන් මට හිතෙන දේ හොඳේ. තථාගතයන් වහන්සේ ඉන්න සමයේ තථාගතයන් වහන්සේට ගෞරවය තියෙනවා. ගෞරවය තියෙනවා කියලා මම හිතනවා. ගෞරවය කියන්නේ එයා විශ්වාස කරන තථාගතයන් වහන්සේ ගැන එයා මම ගන්න නැහැ දේවදත්තක පක්ෂයේ මම දන්නවා ඉතින් මම වැඩි නම් පක්ෂේ සත්‍යපාණි වෙදි කරයි. ඉතින් මේ තථාගතයන් වහන්සේ ගිහිල්ලා කිව්වේ අර මේ සුදු ප්‍රශ්න ආවට පස්සේ ඉතින් එසේ නමුත් දැන් මේ දැන් එයා හිතන් ඉන්න දෙයට විරුද්ධ සෙරුද මොගලන් මහරහතන් වහන්සේලා ගැන ಗುಣ කියන අයට වැරදිලා කියලා හිතන් ඉන්නේ. එයා හිතන් ඉන්නේ නුගුණ තමයි තියෙන්නේ. ඉතින් ඒක කියනවා මොකද? නුගුණ කියන්නේ ඒක නේද නුගුණ කියන්නේ බෑ. මේ කියන විදිහට. එයා හිතන්නේ එයා හරිද? අර මිනිස්සු මේ නුගුණ කියන යුතු එක්කෙනෙක්ගේ ಗುಣ කියලා. ඒ මිනිස්සු අපාය යනවා කියලා එයා හිතන් ඉන්නේ. ඒත් ඒ තරමට මේ දික්කිය ප්‍රබලයි යාගේ. ඉතින් ඒ වගේ දෙයක් නේද මෙතන වෙන්නේ කියලා. මට මතක් වුණා මේ සතිතුමානේ නාන ස්වාමීන් වහන්සේ එක දේශනාවක කියනවා මේ ඒ දිට්ඨිය කියන්නේ කොතරම් ප්‍රබුද්ධද කියනවා නම් මේ ඒ උන්වහන්සේ වචන වලින් කියනවා මේ බුදුජානන් වහන්සේලා යමක් කිව්වත් එයා හිතයිලු මේ ඇත්තට මේ මට බගේ තේරෙන්නේ නැහනේ. මේ ඇත්ත කියලා කියන බුදුම මේ ඇත්තට මට වාගේ තේරෙන්නේ නැහනේ. ඒකනේ මම හිතන්නේ අනේ තේරෙනවා නම් කොහොම හිතයිද? මට වාගේ මට තේරෙන්නේ නැහනේ කියලා බුදුහමදු වෙනස් හිතයිද? ඒ තරමද දිට්ඨිය ප්‍රබලයි කියන දේ ප්‍රබල වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ එහෙම දේම තියෙන නිසා අපි තවත් ප්‍රවේශම් වෙන්න ඕනේ නේද කියන ඇත්ත තමයි අපි මං හිතන ඉස්මතු කරගන්නේ හැමෝම කියන දේ. ඉතින් සත්‍යතුමනේ උතුමද වෙන්නේ අපිට සත්‍යතුමනේ ඇහුන්නේ නැහැ. මම ප්‍රශ්නයක් අහෝනේ දැන් චිත්‍ර මහත්මිය අතුරු චිත්‍ර මහත්මයම අපිට අදහස් දෙකක් ඉදිරිපත් කරා. සම්පූර්ණ ශාන්නේ දැන් කෝකාලික භික්ෂුන් වහන්සේ නරක කෙනෙක් නෙවෙයි. ඒත් අනිත් සමහර විට තිරිච්ච කෙන්දර තමයි උන්වහන්සේ රජනේ වෛරයත් කරගත්තේ. බුදුහාම ළඟට ගිහිලා කිව්වේ වහන්සේ ගැන මට පැහැදීම කියලා මම විශ්වාස කරන වහන්සේ කියන හැබැයි එහෙම වෙන්න හේතු වික්ෂුන් වහන්සේට අර ලාභ සත්කාර. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන. එතන තියෙන ඒකෙදි තියෙන අවාසියේ මවත්ව එකන්නේ. දැන් මම කියන එකනවා පුංචි කරගන්න මම කැමති නෑ කොහොමද? මොකද මම කියන එක්කෙනෙක් මම හදාගෙන ඉන්නවා. ඒ නිසා අපි මුලින්ම එන්න ඕනේ මේ ඒ පහට පංච උපාදාන ඛණ්ඩයට. ඔය පහෙන් එකක් අල්ලගෙන මෙයා ඉහළින් ඉහළ කෙනෙක් හැටියට ධ්‍යානාධික්ෂ හැටියට මේ මාර්ගයේ ගියම තවත් එහෙම දාගන්න එහෙම එක්කවත් හිතනවා කියලා. ඉතින් කොහොමාරි එහෙම යන්ත හිතාගෙන තමයි අපි මෙයා ලොකු කරගන්නේ. මම ලොකු නම කෙනෙක් නියන් දත්තන්ට ඕන. අනිත් ඇත්ත පේන මම කෙනෙක්. අනිත් ඇ විසින් වඳිනු ලබන කෙනෙක්. අනිත් ඇ මං කියන්නේ හැමදේම පිළිගන්න. ඉදී කප්පේකට ඇවිල්ලා මං ඒකට යන්න ඕන. ඒක වෙන්නේ අර මීට කලින් අපි සාකච්ඡා කරපු සූත්‍රයේදී සාකච්ඡා කරනකොට කීවේ මා ඉපදුනේ මෙහෙම ලෝකෙක ඒ ලෝකේ ලාභ ප්‍රශංසා ඇති කි නින්දා ප්‍රශංසා ඇති සුඛෝම එකතුල තියෙනවා සුඛ දුක් ඒ ඒ යෝති යෝනසෝ මනස්කාර කරනවා කියලා ඒක ඒවයි එන්නේ ඉතින් ඔක්කොම ධර්මකාරණා එන්නවට එන්නේ නැහැ ඊට වඩා හොඳයි සතුටුමත් වෙනවා මම මේ කරන්නේ මොන චේතනාවෙන් ඒ මම මෙයාව පිළිගන්නේ. ගෞරවයෙන් අයින් වෙන සමහර වෙන එයාගෙන අගුණ කියන්නේ තියෙනවා. අපි හිතමු මං අකමැති ගෞරවයෙන් කියනවා. ඒකට මට කියන්න පුළුවන් එතුමා කියන්නේ නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි එතුමා මට වඩා සිල්වා. එයා දස අකුසලයන් යෙදෙන්නේ නැහැ. එයා මං වගේ කේලම් කෙනෙක් නෙවෙයි. මං වගේ කම්මැලි කෙනෙක් නෙවෙයි. ඒකට ගෞරව කරනවා අදහස් වශයෙන් තමයි අපි ඉකතු වෙන්නේ දැන් චරිතාවන් දෙකමතුනේ ධර්මයට කියමු ධර්ම මාර්ගයේ ඒ ප්‍රඥාවන්තයෙක් මුගලන්හන් දොන්ට කැමතුනේ සිද්ධි සම්පන්නයෙක් මහාකාශ තහනුත් එකතු වෙන්න ඔක්කොම දුතාංග ධාරී ඒ විදිහට ඒ වගේ අපට එකතු වෙන්නේ ඒ විදිහයි ධාතු වික්‍රේ සත්‍ය සම්බන්ධිත සමන්ති කියේ තථාගතයන් වහන්සේ අදහස් වශයෙන් අධ්‍යාසන් වශයෙන් තමයි සත්‍යයකට කිතේ ඉත මෙතන ඉන්න ඔක්කොම උනත් ආධ්‍යාස වශයෙන් වෙනස් වෙන්න පුළුවන් අපි මේ ධර්ම සාකච්ඡාදී පමණ ඒ නිසා මේ ධර්මයේ බුදුහාරු මේ ගැන කිව්වේ මොකද්ද කියලා හොයන්න හිතන්නේ ඒක ඒක තමයි මා කියන මේ ධර්ම සාකච්ඡා වලට කියෝ උදාහරණේ ලෞකික උද්‍යක් වුණත් මේගේ උත්තර ධර්ම සාකච්ඡා නොගතුති කියලා හිතුණත් ඒක හොඳයි මතක් කරගන්න ඒක අර බෲස්ලි කියන බෲස්ලි එක්ක පෙරසටහන කරලා කෙනෙක් ඉගොනට පස්සේ කිව්වා ඒ වගේ සිල්ප අපිටත් පෙන්වන්න කියලා වෙන කෙනෙක්. ඉතින් සුස්ලි ආරිකෝක් මොන හරි කරන්න කියලා දෙවියෝ මොන හරි මන් දන්නේ කියන වචන කොමාරු දෙපළ තරමක් දාලා යට ගෙව්වා. දුස්ලිට ඒක රදුන ඩිංගා. බේරුවක් මොකද යට යට බැලන්ස් කරත් කියලා. ඉතින් යාරේ අරෙත්ත කියලා වුණා. ඊට පස්සේ බෲස්ලි ඒ විලාවෙන් බෲස්ලි ආයෙත් එකක් ගැහුවා. ඔක්කොම හිනා වුණා. ආයෙත් වැඩිුන්නේ නැහැ කියලා. ආයෙත් දෙවෙනි ටිකලාවකින් ඒ අනිත් එක්කෙනා සිහිනතල වැටුණා. උදේතරම් වේගින් ආයෙත් එක වැදුනා. එයා දන්නේම නැහැ. මම එක කියන්නේ ඒ වගේ මේ ධර්මසත්‍යාවේදී අපේ පංච උපාදාන ඛණ්ඩයන් ගැන තියෙන උපාදානයේ කැපෙන තන බවට පත් වෙනවා. මතක් වෙන්න කාරණා නැති සමාත ධර්ම සාකච්ඡාවද අපි කෙරේ ගෝපාලික සුත්ත මේ කටේ කෙටේරියක් තියෙන වචන තාක්ෂණන්ත ඕන ගුරු රූපයා ගන්න කොහොමද ඒවා මතක් වෙන්නේ නැහැ කියලා. නමුත් මට චරිතපිටින් පේනවා වගේ තේරෙනවා නම් මම මේ දේ තත්ත්වයේ ඉන්නේ. මගේ උපාදාන යන්ත මම මෙච්චර ඇල්මක් තියෙනවා ඒක මම මෙච්චර දුරට අඩු කර ගන්නවා මේ පහට අහුවෙල මුලාවෙල නේද මා ඉන්නේ මේක නේද මම කියලා මං ඉහළට දාගන්නේ කියලා මට තේරෙන්නවා නම් ඒ ටික හොඳටම ඇති ඒක මේ සූත්‍රයෙන් අපි වැඩිපුර ගන්නට ඕනේ වචන ගැන අපි පරිස්සම් වෙන්න ඕන වචන ගැන පරිස්සම් වෙන්න ඕන. වෙන දේවල් නෙවෙයි. මම මොනවද කරන්නේ? මම ප්‍රසන්න මං නින්දාක අගේ නොකළ යුතු කෙනෙක් මං අගේ කරනවා. ඒ කියන්නේ අගේ කරන් සීල සමාධි ප්‍රඥාවනේ. අනිත් දැනුම් නෙවෙයි. සූත්‍ර 10ක් කියලා තියෙනවා. මධ්‍යම නිකාය කඩපුවාන් ධාතු ග්‍රන්ථ කඩපාඩමින් කියන්න පුළුවන්. සත්‍ය බුද්ධංගයන් ඔක්කොම කියන්න පුළුවන්. ඒව නෙවෙයි. සීල සමාධි ප්‍රඥා කොච්චර තියෙනවද? මට එහෙම නැත්තම් මං සද්ද නැති. සංවානින් දතිය ප්‍රසංසිය ප්‍රසංසා කළේ කෙනෙක් කියලා මට තේරෙන මම එයාට නින්දා කරා. ඉතින් මෙතින් වඩා හොඳ දෙයක් තමයි මම අර අපේ කල්යාණ මිත්‍ය කලින්ම කතා කරේ සීලේ තියෙන මොනවද වචනවල තියෙන පිසුසාවාදා පිසුනා වාචා පරිසාවාචා සම්පක්කලා ඒ ටිකෙන් පරිසංගන මම මේ කියන්නේ දැනගෙන මම මේ කියන්නේ සවදාරි ගුණ කියන අයල ගුරුවරේ ඒකට මම ඒක ගැන නිස්සබ්දින්ද පුළුවන් සමායත් අවශ්‍යතාවට එහෙම නෙවෙයි ඒක කතා කරන්නේ නැති කියලා මම විදිහට වෙයි කියලා හිතාගෙන නැත්නම් පරුසක වචන වෙයි කියලා අවශ්‍ය නොකරින් උත්සාහ කරනවා extra තියෙන උදේ එක එක ගුරුවරුන්ට කියන්නේ හරි සාදු පුත්තන් වහන්සේ එක්කම එක්කම මුගලන් හම්බගේ මාධ්‍යයක් හැදෙන්න ඕනේ නේද? ඒක දෙයින්ට අස්තරන් නොදෙන මුගලන් හම්බුත් බයනවා කියලා. ඒක වෙනවා. ඒක පොදු දෙයක් කොටනක්. අපි ඉතින් හිතන්න ඕනේ නේද බුදුහාම කාලේ විතර උනේ එතෙන් දිස්තුනා කියලා කොටනක් මනස වැඩ කරනවා කියන සමානයි. අර තුල්ල නන්දා භික්ෂුණිය මහාසත් පහවොත් පිළිසෙට ධර්ම දේශනා කර ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහ තුතින් නැසී කියන මොකද මේ ඔබතුමා මේ ධර්ම සාකච්ඡා කරන්න හිටියේ මේ ආනන්ද හාමුදුරුවෝ කිව්වා. ඇහිය. ඉතින් පස්සේ කාලේ තුල නන්ද සිසිවත් අත්තර දාලා අපෝ ගියා කියලා කියනවා. يعني වගේ අර මහා කාශ්‍යප හාමුදුරුවෝ අගේ දැනගත්තේ නෑ. එයා ඊට වඩා කිංචි ආනන්ද හාමුදුරුවන්ට කතා කරන්න වෙන්න පුළුවන් ධර්ම කාරණා ගොඩක් දන්නවා. කවුරුත් කාගේ ප්‍රේමනාප මිත්‍රෙක් නිසා ඒකට කැමති. නමුත් එයා ඊට වඩා ගරු කිරීකට මහා අනුභව සම්පන්න වෞත්තේකට. අන්න ඒතරයි ඉස්තරයි අපි පරිස්සම් වෙන්න ඕන. හරි ඒක තමයි ධර්ම වාග්යේදී ලයික් ඩිස්ලයික් දෙක අදවිල යනවා. ඒක අදවිල යනවා. ඒකට එන්න තමයි උත්සාහ ගන්න ඕනේ. වචනෙන් පරිස්සම් වෙන්න කියන එක තමයි මෙතෙන්දි කිව්වේ. ඉතින් වචනේ ලොකු අවාසනාවක් සුදුසුකල දෙනවා. විචිනාති මුකේන සෝ කලින් ලොකු අවාසනාවක් එකතු කරගන්නවා. බෑඩ් ලක් එක. ඒක තමයි ගෙන ගන්නට ඕනේ. අනිත් දේවල් වලට වඩා. දුක සන්න කල්යන් මිතුරාට පින්. හොඳයි සත්‍යයෙන් තේරුම් ගන්නයි මේ දැන් මේ සත්‍යයෙන් මතක් කරපු කාරණාවන් කියනකොට මට හිතෙනවා අපේ කල්‍යාණ මිත්‍රු ඉන්න මෙතනත් බොහෝ විදේ ආකාරපතුවදාවක ඉන්න සමහරලාට කෙටියෙන් යමක් ප්‍රකාශ කරනවා ඒක කවදා හෝ මේ ප්‍රවදයක් වෙයි දන්නේම නැතුව මේක මතුවලා ඒක ඉපදේ කියලා එහෙම කෙටියෙන් ප්‍රකාශ කරන අය ඉන්නවා ඉගෙන ගන්න කියලා තියෙනවා ඉතින් ඒ වගේම ඒ ඉන්නවා ඉතින් ඒ තමන් කිසියම් ගුරු උත්තේසලකන කෙනෙක් හොරගෙන හිටියත් අනිත් දේවල් ගැන සාවධානව අසන්න මනස හුරු කරගත්තේ අය. ඉතින් ඒ දේවල් කෙන්ද පොඩ්ඩක් විශ්වාස කරගන්න මම හිතනවා මම යොමු වෙන ගෞරවයෙන් පත්මසිල් මහත්මයාට කියලා. අප්‍රසාදයක් හරි අකමැත්තක් හරි මතු වෙනියද සත්‍යිතමා කිව්වා වගේ අර නයිකු දෙනා නයිකු කුරුවන් එකතු වෙනවානේ සාරිපුත්‍ර තෙරුන් මහරහතන් වහන්සේට එකතු වෙනා නෙවෙයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේට එකතු වෙනා මොකද කිව්වා වගේ කෙනෙක්ගේ අගුණවත් ගුණවත් කියනවා නෙවෙයි ඒ වගේ අර තමන්ගේ ෆ්‍රීකවන්සි එක ගැලපෙනවා කිව්වා වගේ එහෙම ගුරුවරේ කෙනාට කෙනාට හම්බ වෙනවා හොඳට දේ තමයි එතකොට මේ කිටේරිය සාරචි නොකර තමන්ට ගැළපෙන ගුරුවරයෙක් ආශ්‍රය කරගෙන අනිත් දේවල් ගැන සවධානය කන් යොමාගෙන සමන් ඉත ගැලපෙන්නේ නැත්නම් නිශ්ශබ්ද වෙ ඉන්න එක තමයි හොඳයි කියලා දැනට කියන්න තියෙන්නේ සිල් දනස් කියන සන්නයි. හොඳයි තේරුවන් සන්නයි මහේ මාගේ බොහොම පින්න මම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමෙන්නම් ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය අපිට මේ කිසියම් කෙනෙකුගේ ಗುಣ ඇහෙනකොට එහෙම නැත්නම් මේ ಗುಣ ඇහෙනකොට වෙන කෙනෙකුගේ මේ ඇයි මේ හිතට අකමැත්තක් එහෙම නැත්නම් පොඩ්ඩක් හිත ඇකිලිච්ච ගතියක් ඇති වෙන්නේ කියන කාරණාව. ඒ අර ඉර්ෂ්‍යාව නම් වෙච්ච චිත්ත කේශයක් හිත ඇතිව නිසා බව සාකච්ඡාතුව කියුණා. සත්‍යතුම මතක් කරලා මෙන්න මේ චිත්ත ක්ලේශය ඇති බව දැන ගැනීමම ඒ එහෙම නැත්නම් දැක ගැනීමම නේද සිදුවිය යුතු වන්නේ. ඒ කියන්නේ මේ යම් කෙනෙක් මේ පුතග්ජන් ජීවිතයක් ලැබුව ඕනම කෙනෙකුට සත්‍යයකට මේ ආකාරي ක්ලේශයන් ඇතිවම නේ මේ ඇතිවීම සිදු වෙන්නේ ජීවිතය ලැබීම සිදු වෙන්නේ ඒක අපි පිළිගන්න ඕනේ නේද. ඉතින් ඒ අපි එහෙමනම් කළ යුතු වන්නේ ඔව නරක වචන එහෙමනම් නරක පැත්තේ දේවල් කියලා අහලා තියෙන දේවල් මේවා මේ මංගව නැහැ කී කී ඉන්නවද වඩා මේ කඩුවත්වන්නේ ඒවා ඒ මේවන්ෝ ක්‍රේෂන් මේ ජීවිතය ලැබපු මාතුල ඇද්ද කියලා ඒ තීරණ නම් ඒ දේ දැකීම සහ ඒ දැනගෙන එහෙම තීරුව දැක්කන් පස්සේ ඒකන ලැජ්ජාදලා ලැජ්ජයි හොඳයි තම පොසිටිව් එකට යොදා ගන්න ඕන. එහෙම නැතුව මේ අපේ ගෞරවන ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ අපිට පෙන්නුම් කළ තියෙන මාවතේ පිළිවෙතකට යොමු වෙලා කටයුතු කිරීම නේද සිදුවිය යුත්තේ කියලා මම ශ්‍රීමති මහත්මියගෙන් මේ පිළිබඳව සිදු ආලෝක ලබා දෙන්න කියලා ආරාධනා කරනවා. ශ්‍රීමති මහත්මිය ශ්‍රීමති මහත්මිය ඔය ටෙවිදී ළඟට එන්න ඕනේ. බොහෝ කරුණු කියවුනා මේ මාතෘකාවට අදාළව. ඉතින් මමත් පුද්ගලික වශයෙන් මම හිතගෙන හිතනවා නම් ඉවා පරිස්සම් වෙන පැත්තක් කියලා කියන්න පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා. මොකද අපිට බොහෝ විට එදිනෙදා ජීවිතේදී රාජකාරී කරන තැන ගොඩ ජීවිතේදී සංසාර ආශ්‍රිත ඒ හැම අවස්ථාවකදීම අපිට බොහෝ අකුසල් සිද්ධ වෙන්න පුළුවන් මාර්ගයක් විදිහට හිතන්නේ. ඒ කියන්නේ අපිට ඉන්න තමන් ඉදිරියේ ඉන්න කෙනා කොයි වගේ ගුණයක් එක්ද කොයි වගේ සිල්ලක් එක්ද කියලා කියන්න බෑ. බොහෝ විට හුඟක් ධර්ම මාර්ගයේ යන ධර්මයේ හැසිරෙනයි තමන්ගේ ගුණ පෙන්වන්නේ නැහැ. මම පංකතිල දකිනවා මම කැදුවේ නැහැ මම දැන් මාස ගානකින් කැදුවේ නැහැ ඒ වගේ කීස් කියන්නේ නැහැ. ඊළඟට මම කාටවත් ඉරිසියාවක් නැහැ එහෙම කියන්නේ නැහැ. නමුත් බොහෝ විට මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා දිවසේ නිව පුරුදු කරන කෙනෙක්ගේ සීලය ප්‍රතිම අපිට පේන්නේ නැහැ. කොයිතරම් සිල්වත්ද කියලා. ඉතින් ඒක නිසා අපි ඒ වගේ අපට වඩා ගුණයෙන් යුක්ත කෙනෙකුට අපි අතින් උපවාදයක් අගෞරවයක් වෙනවා නම් ඒක අපිට අකුසල කර්මයක් වෙනවා. ඒ වගේම සිල්වත්න් වහන්සේලා ඉන්නවා, අපි දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා, අපි දන්නේ නැහැ උන්වහන්සේලා සෝවාන්ද සකදාගාමී අනාගාමී වශයෙන් ඉන්න උත්තමද කියලා. ඒ ස්වාමීන් වහන්සේලාට අපේ අතින් යම් කිසි අපින් වචනයක් කියුණත් ඒක විශාල අකුසල සහිත බොහෝ කාලයක් නිරේ ගත වෙන්න තියෙන දෙයක් නේද කියලා ඒ ආකාරයට මම හිතනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ චතුචාරද ඥානින් උන්වහන්සේ දේශනා කළා කියනවා පංචවිධ අන්තරාය කියලා. එතකොට අර කර්ම අන්තරාය, ක්ලේශ අන්තරාය, විපාක අන්තරාය, උපවාද අන්තරාය සහ සිල්පද කදී මානවිතික්‍රමණ කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා ආර්යයන් වහන්සේ නමකට උපවාදයක් කරත් ඒ ජීවිතේදී මඟඵල නිවන් ලබන්න බැහැ කියලා. ඒ වගේම දැන් අපි හිතුවටින් අර අම්බපාලි උත්තමාව ගැන එතුමිය සංසාරයේ සිල් මහානදම් පුරපු කෙනෙක්, සිල්වත් ජීවත් වෙච්ච කෙනෙක් නම් එතුමියගේ ඒ වචනයක් නිසා එතුමිය ආත්ම භව බොහෝ ගන්න ඒ විපාක වෙනින සිද්ධ වුණ බව අපි අහලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා ඉතින් ඔය කරන්නේ සමහර එක සුළු දෙයක් කියන හිතන් පුළුවන්. නමුත් මට නම් ඒක මහා බරපතල පාපයක් කියලා හිතෙනවා. ඒක නිසා මම හැම වෙලෙම ඒ වගේ දෙයක් නොවෙන්න පරිස්සම් වෙනවා. විවේචනය කිරීම කෙනෙක්ට හුරක් අඩුවෙන් කරන්නේ. ඉතින් අපි බැලුවටින් ධර්මයේ පැත්තෙන් බැලුවටින් අපි ධර්ම මාර්ගය යන නිවන ලබන්න නම් අපි ආරියෂ්ඨාංග මාර්ගය යන්න ඕනේ. ඒකත් ආරියෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියනකොට අපි එන්න ඕනේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට අපි මේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, විහිංසාව වගේ දේවල් කියනවා නම් අපිට නිර්වාණ මාර්ගයට යන්න බෑ. අපි ආරියෂ්ඨාංග මාර්ගය නෙහැ. ඒක නිසා එතකොට අපිට එතන ප්‍රඥාවක් එන්නේ නැහැ. දැන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාවන් ඒකට එන්න නම් සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා කියන තුන සීලය තුළින් සම්මා සති සම්මා සමාධි තුළින් එන්න ඕන ප්‍රඥාව ලබා ගන්න. ඉතින් ඒක නිසා අපේ ඉගෙනගත් ධර්මය අනුව අපිට ඉතාම වැදගත් මේ ආකාරයට අපි විස්මවා ගන්න. ඊළඟට මම තවත් පැත්තකින් හිතනවා අපි සීලෙන් සුද්ධ සීලයක් ලබා ගන්න ඕනේ අපිට චිත්ත ශුද්ධිය දෘෂ්ටිය ජීවයෙන් සුද්ධියෙන් ය아가න්න ඕනේ මාර්ගයට. ඒක නිසා අපි හැම වෙලේම යෝනිසෝ මනසිකාරයක් සතියක් අපිට තියෙන්න ඕනේ අපේ සිතින් කයින් වචනයෙන් කරන අකුසල් ප්‍රතිපදිරට අඩු කරගන්න. ඉතින් ඒක ටික තමයි මට කියන්න තියෙන්නේ පරියන් සර්ණ. පරියන් සර්ණ චින්තුමාර්ගයේ බොහොම පිං හොඳයි. අනිකුත් කැලණි මිත්‍රෙන්ට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. තව විනාඩි 20ක් වගේ කාලයක් තියෙන නිසා. සමහරවිට පොඩි අදහසක් කොනක් ඉදිරිපත් කරන්න මම ජනපාලනාතු මේ විස්තරණ කිහිපයක් ඉස්සර කිව්වා. මේ කෙනෙක්ට අපිට බෑ මේ හොඳයි නරකයි කියලා ඉවරිලිස් කරන්න. ඒක නිසා සාන්නාද කියන මේ ජීවිත ඔතෝරිටි ඉවරිලිස් සම්බන්ධයි. කෙනා අපි වෙන කෙනෙක්ට හොඳයි නරකයි කියලා මේ කියන්න පුළුවන් නම් අපි ඊට උදේ ඉන්නවා. අපි කොහොමද කරන්න අපි ඒක ඉන්නවා කියලා. ඒක නිසා සාන්නාද කියන කිව්වා නෝල් ඔතෝරිටි. අර යන්නේ බන හොඳයි ඥාගේ අදහසමයි කියලා කියන්නේ. මොකද අපිට තෝරගන්න දෙහැයි කියන්නේ. ඒ නිසා මම හිතම ගත්තා සිතර මම මේ කිව්වේ ඔවර් එකට විදුදු ඔවර් කියනවා කියන්නේ. නමුත් ඒකයි විශේෂයෙන්ම කියන්නේ. අර ඊට වැඩියම මම කරන්නේ තමුන්ගේ ෆ්‍රීකවෙන්සි එකේ ඉන්න පැති ආශ්‍රය කරනවා. මේ තව කෙනෙක් හොඳයි නැද කියලා කියන්නේ අපිට කියන්නේ. ඔතෝරිටි එක කවුරුත් ඉන්නේ නැහැ කියලා. මේ ඒක තමයි නාස්තේ අහගෙන ඉන්නකොට මතක් වුණා අපිට හුඟක් වෙලාවට ප්‍රශ්නෙකට උත්තරයක් නැතුනම අපි සිද්ද චරිතයට යන්න ඕනේ කියලා. බුද්ධ චරිතයට ගියාම අපිට තථාගතයන් වහන්සේගේ චරිතේ තේරුම් ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒ අපි මෙතනට හිතලා බලමු උන්වහන්සේ තාපස කාලයේදී ආලාර කාලාම උද්දක රාම පුත්‍රයන්ගේ උත්සමයෙන් ඒ ධර්මයේ දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඒ ඇයට තේරුණා මේ හොඳ මොනෙදී තත්යකට යන්න පුළුවන් කෙනෙක්ද කියන ප්‍රතිකාරයකදීම තේරුණා ඒ ශිෂ්‍ය බාරගන්න කියන තත්යෙටම ඒ අය මෙතුමගේ තියෙන ගුණ තේරුණා. නමුත් උන්වහන්සේගේ හිතේ උන්වහන්සේට තේරෙන මේ කියන දේවල් නෙමෙයි මම කරන්නේ, මම කරන දේ මෙතන නෑ කියලා තේරුණාම උන්වහන්සේ මොකක්ද කරේ? උන්වහන්සේ තනියම ගිහිල්ලා සෝත්සාහයෙන්ම ඒ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගත්තා. ඊළඟට මුලින්ම කරේ මොකක්ද? ඒ ගුරුවරයාට මේකලම් මට ඕනෙම දන්නේ කියලා අයින් වෙලා තියෙනවා කෙනෙක් නම් මොකද කරන්නේ? නමුත් උන්වහන්සේ විදිහටින් අපි බැලුවොත් අපිට මතක් කරගන්න පුළුවන් වෙනවා බුද්ධත්වයේ ලැබිලා දේශනා කරන්න ගන්නේ දේශනා කරන්න කියලා මුලින්ම සෝරදද කාටද? කාටද මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා එන්නේ ඊට කිසිේ කියලා හිතුවා ඉතන. අපිට ඇත්තටම අපිට ඒ ಗುಣධර්මයේ නැතේ ප්‍රමාණයේ හැටියට අපිට භාවිතා කරන්න ඇයි අපිට හිතට ගන්න ඇත්තේ කියලා හිතුණා. දැන් ගුරුවරුන්ගේ අඩුපාඩු තේස අපි ඒ ඇයිද දෝෂාරෝපණය කරන්නට බැදීය. හොඳයි අපි විසම අපි මේ කියන දේට එකඟ නැහැ. ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ඇයිද දෝෂාරෝපණය කරන්න අයිතියක් නැහැ නේද? අපි අපේ ගමන ගිහිල්ලා යම් කිසි දවසක අපිට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මෙතන වැරදි කියන කේන්දරයක පෙන්වන්න. ඒක ලොකු දෙයක් කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම නිකමට මතක් වුණා. මොනවාරි එවැනි ප්‍රශ්නයක් ආවම අපි දෙබ්බිතයෙන් ඉගෙන ගන්න පුළුවන් වා දේවල් තියෙනවා නේද කියන එක මතක් වුණා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි චිත්‍රමාන්නේ. හොඳයි කල්යන්ත්‍රි. තවත් අවස්ථාවක් තියෙනවා අපිට කතා කරන්න. තිරුවන් සරණයි එලතුන් හස්නේ. විද්‍යාවක්ෂණ හත්මීර දෙහන්තින් එතුමිය එක පැත්තක් තමා කල්පනා කරා මේ වගේ අවස්ථාවකින් නිදුන්න කියලා. ඇත්තටම මමත් අදහස් කීයක් කියන්නම්. දැන් අපි හිතුවොත් යම්කිසි කෙනෙක් ගැන අපි එයාගේ යම්කිසි නරකක ගුණයක් දැක්කොත් අපිට පුළුවන් එයා කරපු හොඳ දේවල් තියෙනවා නම් එයා මේ වගේ හොඳ කෙනෙක් මෙහෙම මේ වගේ දේවල් කරලා තියෙනවා කියලා අපි අද අගුණ දේවල් අමතක කරන දැන් විශේෂයෙන් පවුලේ අය අතරම ඉන්නකොට ඒ වගේ අවස්ථාවම අපිට පුළුවන් හොඳ දේවල් සිහිපත් කරලා ඒ නරකදී ඒකෙන් අයින් කරන්න එහෙමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෙකේ හැටි අපි අහලා තියෙන ධර්ම දේශනා ඉස්සරෙන් අපි අපාය වල බය මේවෙන් වෙන විපාක ආදීනව සිතලා ආදීනව වශයෙන් පුළුවන් සමහර විද්‍යාවේ දේවල් වගේ පිටරස්සක් මේ වගේ නැත්නම් තවත් දේශනාවලින්වත් ආදීනව සිතලා පුළුවන් ඒ වගේ දේවල් වලින් ඉස්මනින් ඉවත් වෙන්න. අනිත් එක හිතන්න පුළුවන් තමාටවත් නැතිකොට තමන් කොහොමද අනිත් අයකින් බලාපොරොත්තු වෙන්නේ තමන්ට යම් කිසි දෙයක් කියලා. දැන් තමන්ට අවශ්‍යත් අවස්ථාවල එහෙම හිතෙත හැකි. දැන් මට බැරිනම් මට අසනීපයක් නෙවෙයි ඉන්න, මට බැරිනම් වයසට නොගිහින් ඉන්න, මට බැරිනම් දෙබනෙවි ඉන්න, මෙරින් නැතුව ඉන්න. ඉතින් මට මාවවත් නැතිකොට මං කොහොමද අනිත් අයගෙන් පිටපතන්නේ කියලා ඒ වගේ අවස්ථාවල ධර්මයේ මාර්ගය ගිහිල්ලා හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි බොහෝ ධර්මයේ දැන් අහලා තියෙනවා නාම රූප වශයෙන් සංග්‍රහයෙන් ආයතන වශයෙන් මේ ආකාරයට තියෙන දෙයක් මමත් මේ මෙහෙම නේද, මමත් නාම රූප දෙකක් නේද, මේ මිනිස්සුත් නාම රූප දෙකක් නේද. අපි මෙතන මිනිස්සුත් මේ ජීව තුන්‍ය වශයෙන් ඉඳගෙන අපි මොකටද මේ වගේ දේවල් පිටර ගන්න කියලා අර අහලා ඉගෙනගෙන තියෙන ධර්ම කරුණු කරගෙන අරගෙන චිත්තපරිචිත නාම රූප ධර්ම චිත්තපරිචිත රූප නිර්වාණ කියන කොටස් විතරයි කියන්නේ. එහෙම කියෙද්දි අපි මේ පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ පුද්ගලයා මේක කරා කියලා ගන්න එක බොහෝ අකුසලවලට හේතු වෙනවා නේද කියලා ඒ ආකාරයට දීර්ඝ පැති වලින් බලලා මේ වගේ එන දේවල් දුරු කරගන්න උපකාර වෙයි මේ වගේ දේවල් කියලා හිතනවා. සරන් සරණයි. සාදු බොහොම පිංසෙන් දිමාගේ තව කලින් දින පුණයක තියෙන. විදුමා ඇතුලේ කලින් ඉස්සෙල් විදුමා සන්නත් මේ මොඩත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපිට ඉපත් කරන්න. දැන් අපිට අපේ කින් දෘෂ්ටි අනුව අපිට කින් සිතුවිල්ලක් ඇති වුණා. පස්සේ අපිට ඒක ආයෙ තේරුම් ගන්න ඒක නිවැරදි කරගන්න කියන අපස්සේ හිතනවා මේ වැරදි සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ කියලා. එතකොට අපිට අපිට මේක අපතලයක් සිද්ධ වෙනවා දෙයක සිතුවිලි දැක්කත් මට ඒක නෙවෙයි පොඩි ඉස්සරහට යන පුළුවන් දෙයක්. බොහොම වැපින් අසංග මහත්මයා මම ගෞරවයෙන් සත්‍යතුමාරි වෙන සත්‍යතුමාරි අසංග මහත්මයා ලංකාවෙන් දැසම නැකිලා පස්සෙන් ඉදිරියෙන් කල්ලාන මිත්‍රෙක් සත්‍යතුමානි අපේ ප්‍රශ්න පිළිතුරක් ලබා දෙන්න පිළිතුරක් ගැන සත්‍යතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඉතින් ගෞරවනීය ඔබතුමා කී ආපහු ප්‍රශ්නය ගැන කියන්න පුළුවන් දෙයක් සමහර වචන පැහැදිලිව තේරුන්නේ මට. සති තුමා කියන්නේ දැන් මගේ රුස්සියට අනුව දැන් මගේ දැන් සුදු කරලා තියෙන අපිටම අපේ ඒ සිතුවිලි අනුව දැන් මට එහෙම මේ එහෙම සිතුන සිතුවිල්ල පහළ වුණා. මේ මේක මට සුසු නෑ විකේ බලලා ඒ යම් විශේෂ ගැන වාසිය ගැන අපි සිතුවිල්ල තියුණා කියනකොට එතකොට නමුත් අපිට පස්සේ අපි කර්මකාරණා තේරුම් ගන්නගෙන අපි මෙතන මේ අපි මේ එහෙම හිතන්න හොඳ නෑ කියනවා. එතකොට මේ නමුත් දැන් අපේ පස්සේ තමයි තේරුනේ එතනදී අපිට ඒ අපිසමයේ සිද්ධ වෙනවද කියලා ඉන්න දැනගන්න වෙනවා. ඔබ හිතනවා නැහැ කියලා කියන්නේ අපි දේශකයෝ ගැන නෙවෙයි කතා කරන්නේ, එකක් තමයි දේශකයෝ ගැනම නෙවෙයි මේ කතා කරන්නේ. ඊට වඩා ටිකක් ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන ඇත්තෝ එයාදී කාන්තාවක් වෙන්න පුළුවන්, සහබාල කෙනෙක් වෙන්න පුළුවන්, භික්ෂුවක් නෙවෙන්න පුළුවන්, දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ආගේ මාර්ගයේ ගමන් කරන කවුරුන් හෝ කෙනෙක් ගැන මේ කියන්නේ. දේශකයා කෙනෙක් කෙනා නෙවෙයි. දේශකයා නෙවෙයි. බොහෝ අය විසින් පිළිගන්නු ලබන දේශකයේ කියන අදහස නිවේදන තියෙනවා. ආගේ මාර්ගයේ ගමන් කරනවා කියන්නේ. නමුත් දැන් අපි කෙනෙකු දැක්කහම ගමන් එයත් එක්ක යනකොට අපි දැන් මේක කලින් මතකද අභිනගත්ත කරුණු හතරක් ගැන සංවාසේන කෝ මහරජ ශීලං පිටබ්බං අසුරු කිරීමෙන් කෙනෙකුගේ චර්යාව දැනගන්න ඕනේ. ඒක බොහෝ කලකින් කල්පනාකාරී කෙනෙක් විසින් කෙනෙකුගේ ප්‍රඥාව දැනගන්න ඕන සාකච්ඡාවෙන් ටික කලකින් නෙවෙයි බොහෝ කලකින් මේ මනසක විසින් කල්පනාකාරී කරන කෙනෙකු විසින් කියලා අපි ඉගෙන ගත්තා මතකයි. උදාහරණ මේවා කියන්නේ ඒකයි. අපිට තීරණය ගන්න අර කලින් මුස්කී අපිට තීරණය කරන්න බෑ කෙනෙකු ගැන. අපි මේ ධර්ම සාකච්ඡාවේදී අර නිජසාලා සූත්‍රය ගැන කතා කළා. බුදුහාමෙන් දෙන්නේ කියන්නේ මේ ප්‍රමාණ කරන්න එපා, ජජ් කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. දැන් මේ කෝකාලික සුත්‍රස්කල්මුත් එකක් තියෙනවා මේ අප්‍රමියම් පමිනන්තු කෝවිද්වා විකප්පේ. කතා ප්‍රමාණ කරන්න බැරි දේවල් පවාපි ඉරහතන් මහන්සියලාගෙන ප්‍රමාණ කරනවා යම් මෙහෙමයි කියලා. ඒකේ චර්යාව වෙනස් වෙන්න පුළුවන්. උද්දේශකයෝ ගැන නෙවෙයි කතා කරන්න. මොකද එතෙන්දී එහෙම නැහැ කියලා එතන ඔය කියන අකුසල තත්ත්වයක් නැහැ. දේශකයා කියපු හැටි වැරදි කියලානේ අපි හිතන්නේ. ඒක වචන නැහැ මගේ දෘෂ්ටියට අනුව. ඔයා කියව වැරදි වෙනවා. මෙහෙම දෙයක් නැහැ. නමුත් ඒ දේශකයා කියන එක නම් දේශකයන් වහන්සේ හරි දේශිකාව හරි දේශකයා හරි එයාගේ පැවැත්ම පිළිබඳව මට පේනවා. මේ ගමන් මේ කතා කරන දේ මාර්ගයේ යන කෙනෙක්. ඒ දේශනයක් කරන්න ආව නෙවෙයි, ලෙක්චර් එකක් දී කරලි කරලි යන්න ආව නෙවෙයි. කෙනෙක් මට තේරෙනවා නම් අන්න එතකොට මගේ මනෝපදෝෂයක් තුනන් සමාව ඉල්ලනකොටම ඒකින් අයින් ඒ අකුසලයක් වුණා නම් එහෙම දෙයකින් ඒක ඉවරයි. හරි නිසා තමයි අපි භාවනා කරන්න පටන් ගන්නකොට මේ සමාව ඉල්ලන්නේ. බුදුහාමරෙන් කියන්නේ බුදුහාමර නැතුණා ඒ සමාව ඉල්ලීම එතනින් එතකොට මෙතන ඒක අයින් වෙනවා. අකුසලේ අයින් වෙන්න පුළුවන් කමක් තියෙනවා. සමාව දෙනවා කියන එක වැදගත් දෙයක් කියලා. ඒක අපි පාවිච්චි කරන්න අපේ ආගමේ ධර්මයේ හැරෙනවතර මේ කන්ති වගේ දේවල් තියෙන එකට. මෙත්තා තියෙන එකට. ෆොගිව්නස් එක තියෙන තමන්ටත් ෆොගිව් කරනවා. සමාව දෙනවා. එක මේ අපි වටේ කවචිනුට වෙන ධර්ම මාර්ගය කියලා හිතමුන තමන් සම්මයිත්‍රෙන් දුනු මට ලෝභ දෝෂ මොහ තින්ස මගේ අතින් අප්‍රමාණ වැරදි සිද්ධ වෙන. එතන මම සමාවද මේක මම කළා නෙවෙයි මේ ලෝභ දෝෂ මොහ නිසා මා විසින් සිද්ධ වුණා. ඒකම ලොකු අවබෝධයක්. නිබ්බාණයට අඩි 100ක් ලං වෙලා තමන් ළඟට. දැන් ඒක දැන් ඒ දැනෙන එකම ඇතිනේ. ඒ මගේ මෙහෙම එකක් වුණා. පසුතැවිල්ල අවශ්‍ය නැහැ ඉතින්. තමන් ගැන අතිශයම සොම්නස්සහගත වෙන්න ඕන. ඕව තමයි උපාදානස්කන්ධික සංකාරිකී ඕවා. ජීවත් වෙලා නැත්නම් ජාති කේල් සඳන් වගේ සංකාරිකී. සිටිවිලි කියන්නේ සංකාරය. කේල් සඳක් වගේ ලුණු පොට්ටක් වගේ. තලවල බෝක ඇතුළ මුකුත් නැයි කොළු හරහා ගියා. අර පසුගිය සතිය අපිට කිවි ඔළුව හරහා යන ඒවා ඔබ නෙවෙයි ඔබේ නෙවෙයි. මේ ඔළුව හරහා කෝටියක් සිටිවිලි ඇවිල්ලා යන දවසකට මතකේ කීක ජාති මතක් වෙන පුතු මතක් වෙන කැරට් මතක් වෙන ස්ත්‍රී පුරුෂ මතක් වෙන ධන මතක් වෙන පන්සල් මතක් වෙන සේවල් මතක් වෙන ගස් මතක් වෙන ඊ මතක් වෙන ආයිචේ මතක් වෙන ටයර් මතක් වෙන එන්ජින් මතක් වෙන බස් ඩ්‍රයිවර්ල මතක් වෙන ටැක්සි මතක් වෙන ඕවගේ වැදගත් නැහැ කිසිම දේ මොකද ඒවා සංඛා සංඥා තම් නිරි ගුවායා කියලා එන්නේ ඒ අවබෝධතාවහම් මත සැදේමම හමු වෙන සැදේමම ඒක අවකාශය වගේ සික් බ්ලු නිල් අවකාශය වගේ අනිත් කාලසගුණ පුලංග වැදෙනේවා බලා පුලියනේවා ඒ තරු වෙන විල යනේවා හඳ විල යනේවා ඒවා ඒවා වගේ සමහර සිටිවිලි වර්ගය එතකොට ඒකේ ඒ සිටිවිල්ලක් ආවේක තේරුම් ගන්න එක ඒක අක්ෂරයක් තේ කොහොමද දේශිකය ගැනත් නෙමෙයි මෙතන කියන්නේ දේශිකය කියන්නේ එකම දෙනු කියන්නේ අධ්‍යාත්මාති ගමන් කරන උත්තරෝ ගැන බද්දවයි රැටි කරගන්න එපා කියන එක. විශේෂකරන්ට මොකද තා පොදු විශාල පිළිසකට ඒක අයහපතක් වෙන්න පුළුවන්. උත්තරේකට නිග්‍රහ කරන එකෙන් විශාල පිළිසකගේ නිවම්ම ගෞරවණය වෙන්න පුළුවන්. අපි දන්නේ ඒකයි ආර්ය උපවාද භයානකයි කියන්නේ. ඒක හරි දේශක තත්ත්වයේ තියෙන එකමයි තියෙන්නේ. හැබැයි අනාරියෙක් නම් එතන මට සිද්ධ වෙන්නේ කෞසාවාචා කියන එක විතරයි. හරි කියලා මට තේරෙන්න ඕනේ මේ ඇන්නේ ඇයි කෙනෙකුගේ දුක් නිවන් උදව් කරන කෙනෙක්. කෙනෙකුගේ නිබ්බානගාමී ප්‍රතිපදාව අවදි කරන් උදව් කරන කෙනෙක්. පංච උපාදානස්කන්ධයන් තේරුම් කරන් උදව් කරන කෙනෙක්. දුක්ඛ නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මග්ග ගැන කියලා දෙන කෙනෙක්. ඒක කතාවටම නෙවෙයි. මේ කියන්නේ මේ දේශනාවේ ප්‍රතිගුණ මාග්ය ඒක නෙවෙයි. එතන තියෙන්නේ මේ සාම්ප්‍රදායිකෝ මේ උත්සව අවස්ථාව. මේ උත්සව අවස්ථාවට කියන දේශනයයි සත්‍යබෝධය සඳහා කරන දේශනේ ඒ වගේ වෙනස තේරුම් ගන්න ඕන. ශ්‍රීලංක සමහතේ අර කලින් කියවගේ කාන්තාවක් වෙන්න පුළුවන් මට වඩා පුංචි කෙනෙක් වෙන්න පුළුවන් පරිදි නොවිච්ච කෙනෙක් වෙන්න පුළුවන් කවුරුන් හෝ ආර්ය මාර්ගයට පිවිසිච්ච ඇත්තෝ ගැන කතා කරනකොට පරිස්සමින් කතා කරන්න ඉතින් අපි උපකලා වගේ අපිට මඟ ඇරෙනවා අපි උපකලාගේ සහෝදරයෝ නැත්නම් උපකලාගේ කසින් ලබවත් පත් මම හිතන ප්‍රශ්නේ තේරුණා මම ඒ කියන්නේ මේ සමහර වචන මම පාචියද තේරෙන්නට විතරයි ධර්ම වචන මම පාචිය නොකර සමහර කල්යාණ මිත්‍යා මිත්‍රයන් උතුම් ධර්ම වචන පාචියල ඒවා කතා කළා සම්මා සම්බුද්ධ සරණ මේක කේලාංකීමට වඩා බරපතල කාර්ය ආරි උපාදී කියන එක හිතලා බලන්න මම කතා කරා කොහොමද මටත් එක්කම මම කියාගන්නවා වචනේ පරිස්සම් යනවා දිව පරිස්සම් කරගන්න තමයි තියෙන්නේ බුදු සරණයි සාදු හොඳයි කලින් දින අපි අද ඉතාමත් වටිනා සූත්‍ර දෙකක් එක්ක සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡා ප්‍රයත්නවා සමකල්යන් මිතුරු ත්‍රියම වහයි අපිට බොහෝ කාරණාව නිෂ්පදු කරලා පෙන්නවා ඉතින් මම ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාගේ යොමු වීම කැමති ජයන්ත මහත්මයාගේ සාකච්ඡා අවසානයේ මුලදී ඔබතුමා එකතු වුණා අවසානයේදී ඔබතුමාට යොමු වෙන්න මම ඉන්නම් තියෙනවා මම ඊට කලින් කතා කරලා සමාව වෙන්න පොඩ්ඩක් කතා කරන්නද එහෙමයි සතුටු වෙන්නේ අර පසුගිය සතියේ දෙයක් ගැන අර ඒකත්වය ගැන ස්විට්සර්ලන්තේ එක නිව්සීලන්තේ එකයි යන මිත්‍රිය හපුතේ ගැන ඒකත්වයේ කිවි සමානත්වයේ නෙවෙයි අපි වචන වලින් පාවිච්චි කරන පොඩි අපි සමානත්වයක් ගැන කතා කරන්නේ. ඒක නෙවෙයි. ඒකත් ඒ කිව්වේ පංචස්කන්ධය කියන එක එක්කට පුදු දෙයක් ඇටි කියන එක. ඒකත් ඒ මගේ හිතේ ඇති වෙන දේශයයි තව කෙනෙකුගේ දේශයයි සමානයි කියන එක රසය. විපාක ලැබෙන පිළිවෙල වෙනස්. සංකාර වල තමයි වෙනස්කම තියෙන්නේ. ඒකත්වයේ කියන්නේ නැත පොදු බව මේ භෞතික ලෝකයේ වචන පොදු බව කියන එක නෙවෙයි. කම්ම බල කම්ම විපාක වල තියෙන එක තේරුම් ගන්න ඕන. මට පංච උපාදානස්කන්ධ තියෙනවා. අනිත් එක නට පංච උපාදානස්කන්ධ තියෙනවා. නමුත් මගේ ජීවිත සැලැස්ම වෙනස්. මම මට තියෙන දුක්ඛිත ජීවිතයක් වෙන්න පුළුවන්. අනිත් එක නට පහු ජීවිතයක් වෙන්න පුළුවන්. ඒ කම්ම විපාක එය. එතක කම්මස්ස කතා ඥානය අවශ්‍යයි තියෙන්නේ. කම්ම විපාකයන් නනුව තමයි මේ යන්නේ කියලා. ලෝකයේ වෙනස තියෙන්නේ කම්ම විපාකයි. මොකද ඒකත් එක්කේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ සහ විඤ්ඤාණ චධාතු කියන එක. අධාතු 6ම පොදු බවක් තියෙනවා. ඒකයි අපි දැන් කතා කරන්නේ. මේ සමානත්වයේ ඉක්වලිටි කියන එක දාන්න එපා. දැන් සමාජ ජීවිතේ කතා කරන පොදු බව කියන එක. ඒක නෙවෙයි. ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික පරමාර්ථ ධර්මයක් ගැන කතා කරන්නේ. අර පරමාර්ථ කියන්නේ මේකයි අභිධර්මයේ හැටියට. බුදු සරණ හා ජයන්ත මහත්මයා කියන්නේ. හරි. මොකද අපිට හොඳට කරුණ විස්තර කරන්න මේ විශේෂයෙන්ම අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යයෙන්ම මේ ජීවිතය ජීවිතයේදී පවා සැලකිය යුතු සියලුම දේවල් ගැන තමයි අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ වචනේ පරිස්සමින් සම්බන්ධයෙන් එතෙන්දී මම හිතනවා අපිට බුදුරජාණන් වහන්සේගේ වෙනත් සූත්‍රයක සඳහන් වෙන දේකුත් මතක් වුණා මට හරියට මතක නැහැ කියන කියලා ඒ තමයි අපි උගක් කලාවට කරන කියන දේවල් ඒ පුද්ගලයාට ඇදෙනවා ඒක තමයි සාමාන්‍ය මානසයේ ඇති ඉතින් දැන් ඇත්තටම කරන කියන දේවල් විශේෂම කියන දේවල් ගැන කතා කරොත් සුභාෂිත දුර්භාෂිත කියලා කොටස් දෙකක් අපි ගන්නවානේ කියන්නේ හොඳ විදිහට වචන පාවිච්චි කරන එකත් නරක විදිහට වචන පාවිච්චි කරන එක නරක විදිහට පාවිච්චි කරන වචන සම්බන්ධයෙන් තමයි සිල්පද පරවලා තියෙන්නේ එතකොට අපි අපිට එහෙම දුර්භාෂිතයක් ඇහිච්ච වෙලාවට ඒ දුර්භාෂිතය අපි පුද්ගලයෙකුට පවරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි කියන්නේ ඒක තමයි ප්‍රබුද්ධ ධර්මතාවය මම කියන්නේ. රජින මානසික තේම ධර්මතාවයේ අහබලා නරකයි කියලා ඒ විදිහට පුද්ගලයෙකුට ඒ නරක ගතිගුණයක් හෝ නරක සිද්ධියක් නරක දෙයක් ඇදෙන ගතියක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට වෙනස් කර ගන්න වෙන විශේෂයෙන්ම පුද්ගලය කියන එක ඇත්තටම වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අඟුලිමාල කියන නිමාව රහතන් වහන්සේ රහත්ත්වයට පත් වුණා. ඒ කියන්නේ පුද්ගලය කියන එක පිළිබඳව නෙවෙයි අපි හිතන්න දෙන්නේ ඒ ක්‍රියාව හෝ වචනය පිළිබඳවයි. එතකොට ඒ ක්‍රියාව හෝ වචනේ සුභාෂිත දුර්භාෂිත කියන ඒවා ප්‍රඥාවන්තින් ඒ වගේම බුද්ධ රාතන් වහන්සේලා විද්‍යාදී උත්සමයන් වහන්සේ විසින් අපිට දක්වලා තියෙනවා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. දුර්භාෂිතේ දුර්භාෂිතයමයි, සුභාෂිතේ සුභාෂිතයමයි. නමුත් ඒ කරන පුද්ගලයාට ඒක ගැවුවොත් කවදාවත් ඒක වෙනස් නොවන තත්යකට වෙනස් නොවන දෙයක් හැටියට අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ අපි වැරදි දේ වැරදි දේ හැටියට දකිනා විට වැරදි දේ වැරදි පුද්ගලයා හැටියට දකින එක එකින් නිදෙන්න කටයුතු කිරීම මම හිතනවා මට ප්‍රයෝජනයි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා අපි ඒ විදිහට කලකන එක වටිනවා. ඒ ක්‍රියාපැත්තේ නෝත් එමයයි වැරදි ක්‍රියාවක් කරොත් ඒ ක්‍රියාව වැරදි නිසා ඒ පුද්ගලයා වැරදි නෙවෙයි කියන එක. ඒ වගේම ක්‍රියාව හොඳයි ඒ පුද්ගලයා හොඳයි කියලා ඒකයි අර වර්ණනා කිරීම ආදී වශයෙන් අපි පොඩ්ඩක් මදාරින්න උත්සාහ කරන හේතුව තමයි ඒ පුද්ගලයා නෙවෙයි ඇත්තට වර්ණනා කර යුත්තේ ඒ ක්‍රියාවයි එහෙම නැත්නම් වචනයයි. ඒක සඳහන් කරන්නේ මම හිතනවා කල්ලම් මිත්‍ර හැමෝම අපිට ගොඩක් උදව් කරා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම සත්‍ය තුන අපිට අද මනාව මේ කරුණ පැහැදිලි කිරීමේ හැකියාව ලැබුණා කියලා හිතනවා ඒ ඒක අපිට මතු කරලා දුන්නා කෝකාලික සම් ඒ විෂුණාසේ සම්බන්ධයෙන් ඒ සූත්‍ර දෙක ඒසා හැමෝටම පෙරවන් සම්පතකින් මම නවතින දවසමහත්ය පෙරවන් සම්පත අපි සත්‍යත්වයට සම ගෞරවයෙන් ආරාධනා කරමු අද සාකච්ඡා නිමරන පෙරවන් සම්පත සම්මා සම්බුද්ධ ශ්‍රමයේ හැම කල්යාණ මිත්‍රයෙකුට මිත්‍රයෙකුටම පින් උතුම් කරුණ කියලා දුන්නා සතගෙතෙන් වහන්සේගෙන් අපි තවත් දැටිසිතේ ශ්‍රද්ධාවති කරගන්න සාරිපුත්ත මුගල්ලාණන් වහන්සේලා ඒ වගේ උත්තමවට ඒතරම් නෙවෙයි ඒ අසිරිමත් උත්තමයන්ට කිත්තු කරන්නත් බෑ නමුත් මේ මාර්ගයේ ගමන් කරලා නිර්වාණ අවබෝධය කරගත් උත්තමයන් උත්තමයන් ලෝකයේ ඉන්නවා නැත්නම් ගැන අපි ආදරය ඇති කරගනිමු අපට පරම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කියන අදිෂ්ඨානය අපිට ළඟ තියෙන්න ඕනේ. ඒක අමතක කරන්න හොඳනේ. යලිත් මතක් කරොත් මට පරම සත්‍යය සොයාගන්නට අවශ්‍යමයි, නිරෝධය අත්විඳින්නට අවශ්‍යමයි කියලා. සතිමත් ප්‍රනිධිය ප්‍රාර්ථනාවක් ඇති කරගන්න තත්පරයේදීම ජීවිතය තුළ ගැඹුරුම වෙනසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මගේ පැතුම්, මගේ ආධ්‍යාශය, මගේ ආවේගේ කායික මානසික පුරුදු සැලසුම් කිරීම, තීරණය කිරීම, තීරණ ගැනීම, දානික කාලසටහන්, දානික පැවැත්ම සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමන්ටම සතිමත් පරිමුඛන් සතින් උපස්සපෙත්වා මේක ගැඹුරුමින් කියලා බලන්ට මේ නමින්නේ කියලා. කොහාට කොහෙට මේක අවංකව අවශ්‍යද මම මේ මාර්ගයට යන්න ලෑස්තිද මම යනවා සාරිපුත්තන් වහන්සේ මුගල්ලා මහා රහතන් වහන්සේ ඒ වගේම ඒ උත්තලවන්න ඒ සිතා ගෞතමීලා පින්බලයේගේ මාර්ගය මසත් යන්න පුළුවන් මම සත්‍යෙක් නිසා තථාගතයන් වහන්සේ මම සිංහල හෝ බෞද්ධ ස්ත්‍රී හෝ පුරුෂ හෝ ජීවි හෝ පැවිදි හෝ නොවේ මෙතන මම ආදි භූමියට ඇතුළත් වෙන සත්‍යය වාසනාවට තථාගත ධර්මයේ හේන සත්‍යය නිසා ඒ අදිස්ථානය අපිට කරගත්තු කතා කරන්නාට දෙක හොඳයි අපි කාටත් හොඳයි උන් තින් කල්යාණ මිත්‍යාන් වහන්සේට සිංහන්සේලාට নমස්කාර වේවා අපේ සිත් පිරිසිදු පිරිසුදු නිර්මලයි හොඳ පැතුම් සකස් කරන සසර වසන තු උදාර ගති පැතුම් ඇති මිත්‍රන් මිතුරියන් අප රැසට ලැබේවා ශ්‍රද්ධාවෙන් විරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මොහු කරා කුස් අපේ ශේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිෂව මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කර සම්මා සම්බුද්ධ සරණයි සාදු